සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරං ආතුරේසු මනුස්සේසු විහෙරාම අනාතුරාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සංවැලිහි මෛත්‍රී බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කරන ධර්ම වැඩසටහනයි අදත් මේ සිදු කරන්නේ ඉතින් පින්නතුනි අද අප ධර්මදේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ ධම්මපදේන ගාථාවන්. ධම්මපදයේහි සුඛ වගේටයි ති ගාථාවක් තමයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි අපේ ජීවිත බොහොම වටිනා ජීවිත. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තොත් තමයි ඇත්තටම අපේ ජීවිත කොච්චර වටිනවාද කියලා අපට තේරෙන්නේ. මනුස්ස ලෝකේ එක මොහොතක් හරි වැඩිපුර ජීවත් වෙනවායි කියන එක ඉතාම වටිනවා. වටිනවා කියලා කියන්නේ එක අතකින් ඒ ජීවිතේ ලැබිලා තියෙන අපි මහා පිනකට. ඒ වගේමයි සම්බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකේ එක දවසක් අපි ජීවත් වුණත් ඒක දවසේදී අපට ඇතමිට ආත්ම භව 100කට සරිලන පින්කම් කරගන්න පුළුවන්. ඒතන ලොකු භාග්‍යයක් අපට මනුස්ස ලෝකෙදී ලැබිලා තියෙනවා. ඉතින් ඒක අපට හරියට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු ප්‍රමාණයට. ඉතින් ඒ ධර්මයෙන් විවිධ මට්ටම් වලින් විවිධ දේශකයන් වහන්සේලා දේශනා කරනවා. ඉතින් අප දක්ෂ වෙන්නට ඕන ඒ ධර්මයේ තියෙන වැදගත්ම ටික මොකද්ද කියලා උකහා ගන්න එක. සාමාන්‍ය ලෝකයේ අනිත්‍යාගම් දර්ශන වලින් කියන කරුණු ටිකුත් බුදුදහම තුල කියනවා. හැබැයි වෙනත් කිසියෙනු දහමක නොකියවෙන දේකුත් බුදුදහම තුල තියෙනවා. අන්න එතෙන්ට තමයි අපේ මනස නිතරම පිලක කරන්නට ඕන. මොකද පිනතුනේකට හේතුව බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ල දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාවම දේශනා කළා. මට පෙර නොයසෝ විරු දහමක් පහළුණායි කියලා. අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි කියලා දේශනා කළා. ඒකෙන් මොකද කියන්නේ? මම මේට පෙර නොයසෝ විරු දහමක් ප්‍රඥාලෝකයක් මට පහළුණායි කියලා. එතකොට ඒ මොහත වෙන විට බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ තාපසේ විදියට මුළු භාරතයේ තිමේච ආගම් දර්ශන ඉගෙන ගත්තා. ආලාර කාලා මුද්දකරම් පුත්ත වැනි අය අනුගමනය කළා. එයා ලබාගෙන තිබුණු ධානාභිඥාත් ලබා ගත්තා. එහෙම ලබල හිටිය බුදුහාමුදුරුව තමයි සම්මා සම්බුද්දට පත් වුණාට පස්සේ දේශනා කළේ මම වෙනත් කිසිදු කෙනෙකුගේ නොයසෝදයක් මට අවබෝධ වුණා කියලා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ගිහිගෙන් නික්මෙනකොට ඒ නික්මෙන්න හේතු වෙච්ච ආසන්නම කාරණේ විදියට පින්තුන් අහල ඇති අර චන්නැමතිය සමග උයන් කෙලිය යනකොට සතර පෙර නිමිති දැක්කනේ. ඒතකොට සතර පෙර නිමිති වලදී බුදුහාමුදුරෝ තේරුම් ගත්තා ලෙඩ වෙනවා කියන කාරණය. මහලු වෙනවා කියන කාරණය. මරණය කියන කාරණය තේරුම් ගත්තා. එතකොට ඒ කාරණා නෙවෙයි ඇත්තනම බුදුහාමුදුර බුදු වෙනට අවබෝධ වුණේ. දැන් බොහෝ දෙනෙක් බුදුදහමේ දුක දේශනා කරලා තියෙනවා. ඒ නිසා දුකෙන් නිදහස් වෙන්න නැහැ කියලා තියෙන්නේ කියලා හඳුනගෙන තියෙනවා. හැබැයි දුක මොකද්ද කියලා අහපු ගාම අපි මොකද්ද කියන්නේ? කාඤ්ඤහරෝ ජීවිතයේ දුක මොකද්ද කියලා? අපි දුක කියලා කියන්නේ මොකද්ද? ඉපදීම දුකයි, මහලවීම දුකයි, ලැඩවීම දුකයි කියලා කරුණටගෙන කියන්නේ. ඒ ටිකක් පිනුදුන බුදුදහම තුල තියෙනවා. නැත්නම් නැහැ. නමුත් බුදුදහම ඊට වඩා වැදගත්ම ගැඹුරම කාරණයක් ධර්මයේ තුල තියෙනවා. අන්න ඒ කරුණ තේරුම් ගත්තොත් තමයි අපි සැබෑ දක්ෂයන් වෙන්නේ. ඒ කරුණ තේරුම් ගත්තොත් තමයි ඇත්තටම අපේ ජීවිතවලට නියම වටිනාකම ලැබෙන්නේ. එනිසා බුදුහාඳුරන්ගේ ධර්මය කියලා කියන්නේ අපි ලෝකේ ඉහළම වටිනාම තැනකට අපි ඔසවල තිබ්බා. දෙවියන්ගේ නායකයෙ වෙච්ච සක්‍ර දේවේන්ද්‍රයන් අපිට වඳින තත්ත්වයට පත් කළා. එනිසා අපි දෙවියන්ට වඳිනව නෙවෙයි, දෙවියන් අපේ පාමුලට ඇවිල්ලා වඳින මට්ටමට බුදුදහම තුලින් අපේ ජීවිත උසස් කරලා තියෙනවා. අපේ ජීවිතවලට වටිනාකමක් දීලා තියෙනවා. අන්න ඒ වටිනාකම ලබා ගන්න නම් පින්නතුනි අපි ඊටාම මනවින් මේ ධර්ම කරුණු යලි යලි ශ්‍රවණය කරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ නම් අපට බණක් දේශනා කරනකොට අපි සසර කොච්චර හිත දියුණු කළද කියලා බලලා ඒ ප්‍රමාණයට අපට ඍජුවම අපේ මනස දිහා බලලා අපට ධර්ම දේශනා කළා. නමුත් පින්නතුනි මෙවැනි කාලයක අපට එවැනි අය නැහැ. ඇත්තෙම බුදුරජාණන් වහන්සේට විතරයි හැකියාව තිබුණේ. සරියුත් හාමුදුරන්ටවත් සම්පූර්ණ මේ හැකියාව තිබෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච සරියුත් හාමුදුරන්ටවත් කෙනෙකුට සම්පූර්ණ ඉලක්ක කළා කමටහන දෙන්න බැරි වුණා. ඒ නිසා බුදුහාමුදුරන්ට විතරයි හැකියාව තිබුණේ. ඉතින් ඒ නිසා තමයි බුදුහාමුදුරන්ගේ එක ධර්ම දේශනාවක් අහලා සමහර ඒ ධර්ම දේශනාවෙම මාර්ගඵල ලබා ගත්තේ. නමුත් අද කාලේ අපට එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අපට වැඩිපුර ධර්ම දේශනා අහන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට වැඩිපුර අහලා තියෙන ප්‍රමාණයට අපට වාසි අවශ්‍ය තැන්වලදී අපට අත්දැකලා බලලා අපට නිවැරදිම මාර්ගය අපි යන්න ඕන ගමන් මාර්ගය අපට ඒකෙන් තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පිනොතින අපි නිතර සඳහන් කරන කාරණයක් තමයි මනුස්ස ලෝකයේදී අපට ධර්ම ශ්‍රවණය කරන ලැබෙන අවස්ථාව තමයි අපි මෙතෙක් සසර කළා වූ පින අපට ලැබෙන ඉහළම අවස්ථාව. දැන් අපි අතීතයේ කලාව පින් කමලානිසංස විදියට අපට මනුස්ස ලෝකේ ලැබුණා, අපට හොඳ අධ්‍යාපනයක් ලැබුණා, විදේශ රටකට සම්පිට එන්න ලැබුණා, හොඳ දරුවෝ ලැබුණා, ස්වාමි භාර්යාවන් ලැබුණා. දැන් මේවත් පිනොතින අපේ ජීවිතවල යම් යම් අතීත පින නිසාත් මෙලව උත්සාහය නිසාත් අපට ලැබෙච්ච දේවල්. නමුත් පිනොතින මේ හැම දෙයක්ම අතුරින් අපේ ජීවිතේ ලැබෙච්ච වටිනාම දේ මොකද්ද? වටිනාම දේ තමයි සම්බුද්ධෝත්පාද කාලය සහ ඒ සම්බුද්ධෝත්පාද කාලය තුලදී අපට ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන අවස්ථාව. හැබැයි ඒ ධර්ම ශ්‍රවණය කලයි කියලා පින්නොතින අපට එහෙම අවබෝධ ලැබෙන්නේ නැහැ. ඒ ධර්ම දේශනාවේදී අපට භාග්‍ය තියෙනට ඕන බුදුරජාණන් වහන්සේගේ සැබෑ සද්ධර්මය මොකද්ද කියන කාරණේ තේරුම් ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සම්මුති ලෝකය, මේ අපට පේන ඇසෙන ලෝකය මූලික කරගෙන මේ ලෝකයේ තුල සාර්ථක වෙන කරුණක් දේශනා කළා. දැන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දේශනා කළේ ඒ ජීවිතය සාර්ථක වෙන්න. හැබැයි ඒ ජීවිතය සාර්ථක වුණා කියලා විතර අපේ බුදුදහමෙන් ප්‍රයෝජන ගන්න වෙන්නේ නැහැ. බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නවන්නේ අන්න ඒ සම්මුති සත්‍ය ඉක්මවලා අවසානික සත්‍ය දක්වා වඩාත්ම උතුම් සත්‍යයක් බුදුදහමේ දේශනා කළා. අන්න ඒ සත්‍ය තේරුම් ගත්තොත් තමයි ඇත්තෙම අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය අහුවා වෙන්නේ. ඒ කාරණය තේරුම් ගත්තොත් තමයි අපි පින්නතුනි බුදුදහමෙන් ලැබෙන ඥාන සම්පත්තිය ලැබුවා වෙන්නේ. එහෙම නැතුව පින්නතුනි දැන් මේ පින්නතුන් අහලා ඇති ආලාර කාලාමුද්ද කරාම් පුත් වෙණි අයනේ. එයා හුඟක් හිත දිනු කළ හිටිය අය. ඈ හිත දිනු කරලා ධාන වඩලා අභිඥා ලැබල හිටිය අය. ඒ අයවත් පින්නතුනි මේ ඥාන සම්පත්තිය ලැබුවේ නැහැ. ඒ අය ලබාගත්තු සමාධියවත් සම්මා සමාධිය කියලා කියන්නේ නැහැ. දැන් ආලාර කාලාම ලැබපු ධානයේ තුලින් නේව සංඥා නා සංඥායතන කියන අරූපාවචර ධානය ලැබලා මහා කාල 84,000ක් නොනෙසින පුරන් ඉදී ඉතාම දිගු කාලයකට හිත ස්ථාවර කළා. එවැනි මට්ටමට සමාධිය දිනු කරලා. එහෙම දිනු කරපු සමාධියවත් බුදුදහමේ සම්මා සමාධිය කියලා කියන්නේ නැහැ. ඇයි එහෙමන කියන්නේ? ඒ සමාධියත් පින්නතුන් ස්ථාවර දෙයක් නෙවෙයි, නැවත පල්ලෙහාට එන්න පුළුවන්. ඒ සමාධියවත් නියම ප්‍රඥාව ලබා දෙන සමාධියක් නෙවෙයි. සමාධියක් හිත ඒකඟ බවක් සම්මා සමාධියක් වන්නේ ඒ සමාධිය නවතින්නේ නැහැ. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානති කියලා කාරණයක් දේශනා කළා. සම්මා දිට්ඨිය මුල් කරගෙන සම්මා සමාධිය ලැබුවොත් ඒ සම්මා සමාධිය ලැබපු කෙනා සමාධියෙන් නවතින්නේ නැහැ. හිත සමාධි වෙච්ච ගමන් මෙයාට ඊට පස්සේ ප්‍රඥාව පහළ වෙනවා. ඇයි ඒකට හේතුව? එයා සම්මා දිට්ඨිය තුලින් සෘතවද්භාව ලබලා දුකේ ඇතිවීම නැතිවීම දැනගෙන තමයි වඩන්නේ මේක. එයා සම්මා සමාධියේ වඩලා ඒ ශාස්ත්‍රවල හොයාගෙන ඉන්නේ නැහැ එයා. මම දැන් සම්මා සමාධියේ වඩලා දැන් හරි දැන් ඉතුරු ටික මොකද්ද කියලා ආයි ගුරුවරය හොයාගෙන ඉන්න ඕනේ නැහැ. ඇයි ඒ? ඔය සම්මා දිට්ඨි පුරේ ජවන් කියන්නේ ඒකයි. සම්මා දිට්ඨියේ පෙරමුණේ තබාගෙන තමයි මේ ගමන ගියේ. දැන් අපි කොතන හරි ගමනක් යනකොට දැන් අපි කො මෙහි ඉඳලා අපි සැක්‍රමන්ටෝ යනවා කියලා. ඒකට සැක්‍රමන්ටෝ යනකොට අපි සම්පූර්ණයෙන්ම ගමනේ අවසානයේ වෙනකම් ඇඩ්‍රස් එක අරන් තමයි යන්නේ. ඈ ටික දුරක් ගිහලා ආයෙ මගට ඇවිල්ලා ඇඩ්‍රස් එක කියපු කෙනා හොයාගෙන ඉතුරු ටික යන්නේ කොහොමද කියලා අහගෙන යන්නේ. ගමනාන්තයේ දක්වාම යන්න මග සලකුණු බලාගෙන අපි කාරට බහින්නේ. අන්නේ වගේ තමයි පින්නතුනේ මේ ධර්ම මාර්ගයත් මුලින් සුතමේ ඥානය තුළින් සම්පූර්ණ ගමන් මග දැනගෙන තමයි වැඩේ පටන් ගන්න. ඒකට යනකොට වෙන්නේ අර කලින් අහලා දැකගත්තු මග සලකුණු ටික හොඳට ප්‍රත්‍යක්ෂ වීම වෙන්නේ. ඒක තමයි බුදුදහමේ තියෙන ලක්ෂණය. ඒතකොට පින්නතුනේ මේ සම්මුති ලෝකයේ තුල කාරණයක් දේශනා කළා මේ ලෝකයේ තුල සාර්ථක වෙන්නේ කියලා. ඊළඟට මේ ලෝකයේ ඉක්මවලා ඊළඟ ඉහළම මට්ටමට ප්‍රඥාව දිනු කරන ක්‍රමයකුත් බුදුදහම තුල දේශනා කළා තියෙනවා. ඉතින් මේ හැම තැනදීම පින්නතුනේ ඔබ දක්ෂ වෙන්නට ඕන. ඕනෑම දේශකයකගේ ධර්ම දේශනාවක් අහන්න කමන්නේ. හැබැයි ඔබට හොඳ දැක්මක් තියෙන්න ඕන බුදුදහම කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් ඔබ හුඟක් උගත් බුද්ධිමත් අය නේනේ. ලෝකෙ හුඟක් දුරාකුවයි ඉගෙන කියාගෙන මහන්සි වෙලා රැක ආරක්ෂා කළා. හොඳ අනිත් දක්ෂ අයත් එක්ක විභාගෙම ලියලා හුඟක් දුරාකුවයි ඔබ. ඔබට විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විදියට ඔබට හුඟක් හොඳ බුද්ධියක් තියෙන උපතින්ම හොඳ දේ තෝරගන්න. ලාංකිකයන්ට ඒ හැකියාව තියෙනවා. දැන් ලෝකෙ ඉහළම තැන්වල ඉන්නේ අපේ ලාංකිකයන් ඉන්නවනේ. දැන් NASA ආයතනයේ හොඳම ඉහළම විද්‍යාඥයෝ අපේ ලාංකිකයෙක් නේ. ඒ මට්ටමට ඉන්දියානු කෙනෙක්වත් ඇවිල්ලා නැහැ. ඉන්දියාව ලංකාවගෙන් 60 ගුණයක් විතර ලොකු. ඉන්දියාවේ කෙනෙක්වත් ඒ මට්ටමට ඇවිල්ලා නැහැ. අපේ පොඩි ලංකාව පොඩි උනාට ඒ ඊටත් ඉන්දියාවටත් වඩා ඉහළ මට්ටමට අපේ විද්‍යාඥයන් ගිහිලා තියෙනවා. ඒ නිසා අපේ උපතින් මේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන. අද පින්නතුනි අප ධර්ම දේශනාව සඳහා තොරගති තම සරල ගාථාව සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරහම අනාතුරා. මේ ගාථාවෙන් දේශනා කරන්නේ සැපසේයි ඒකාන්තෙම සැපසේ ජීවත් වෙමු කොහොමද? ආතුරේසු මනුස්සේසු ලෙඩ වෙච්ච මිනිසුන් අතරින් මම ලෙඩ නොවෙච්ච කෙනෙක් හැටියට ජීවත් වන්නෙමු. ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා ලෙඩ වෙල ඉන්න මිනිසුන් අතර මම ලෙඩ නොවෙච්ච කෙනෙක් වන්නෙමි. ඇයි මේ මොකද්ද කියන්නේ? මේ කායික රෝගයක් ගැනද මේ කියන්නේ? නෑ පින්නතුනි, මේ ලෝකේ ඉන්න මිනිස්සු මානසික රෝගින් ඉන්නේ. ඒ මානසික රෝගින් ඉන්න ලෝකෙක මම මානසිකව නිරෝගී වෙන්න කෙනෙක් වන්නෙමි කියලයි මේ ගාථාව තුළින් අපට කියන්නේ. පින්නතුනි, අපි බොහෝ විට කැමති අනිත්‍යයට වඩා අපි ඉදිරියට යන්න නේද? අපි කැමති අනිත්‍යයට වඩා වයසෙන් අඩු කෙනෙක් කියලා පෙන්වන්නනේ. නොඑක විදිය උපක්‍රම යොදලා අපි වයස අඩුවේ කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒක හොඳයි, කමන්නේ. ඒ වගේම අපි අනිත්‍යය අතුරින් අපි නිරෝගී කෙනෙක් කියලා පෙන්වන්න උත්සාහ කරනවා. මම ලෙඩ වෙච්ච කෙනෙක් නෙවෙයි, මම හොඳට නිරෝගී වෙන කෙනෙක් කියලා පෙන්වන්න උත්සාහ කරනවානේ. ඒ වගේම අනිත්‍යය මැද තමන් හොඳට ඉගෙනගත්තු කෙනෙක් කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒ වගේම අනිත්‍ය අතුරින් තමන්වත් ධනවත් කෙනෙක්, හොඳ ඉහළම තලයේ තාක්ෂණික උපකරණ යානවාහන පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් කියලා පෙන්වන්නත් උත්සාහ කරනවානේ. නොදැනුවත්වම අපේ යටි හිතින් එක වෙනවා ඇත්තෙම. කමන්නේ නැහැ විනෝදිනේකට, කමන්නේ නැහැ. හැබැයි බුදුදහමෙන් කියන්නේ අපේ සැබෑ දක්ෂතාවය මොකද්ද? අපි වඩාත්ම දක්ෂ නම් මොකද කරන්න ඕන? පින්නතුනි, මේ මානසික ලෙඩුන් ඉන ලෝකයේ තුල මම මානසික ලෙඩෙක් නෙවෙයි, මම මනසින් හොඳට නිරෝගී කෙනෙක් කියලා ඒ සමාජයේ තුලදී තමන් පෙන්වන්නට ඕන. ගහ බැන ගන්න ලෝකයේ මිනිස්සුන්ගේ තමන් එහෙම නොකරන කෙනෙක් වෙන්නට ඕන. අනිත්‍යයේ දිනුවට ඊර්ෂ්‍යා කරන ලෝකයේ තමන් අනිත්‍යයේ සාර්ථකත්වයේදී සතුටු වෙනව, මුදිතා ගුණ ඇති කරගන්නවා. ලෝකයේ අනිත්‍යයට ඊර්ෂ්‍යා කරන ලෝකයේ තමන් ඊර්ෂ්‍යා නොකරන කෙනෙක් වෙනවා. ලෝකයේ අනිත් මිනිස්සුන්ට ද්වේෂ කරන ලෝකයයි නැතරින් අපි අනිත්‍යයට මෛත්‍රී සහගතව ඉන්නවා. ලෝකයේ අනිත්‍යය යම් දේවල් ලබා ගන්න දැඩි ලෝභයෙන් වැඩ කරන ලෝකේ තමන් තමන්ගේ අතරගත්තු දේ, තමන්ගේ කුසට ගන්න හදන දේ උනත් තමන් පරිත්‍යාග කරන පුළුවන් මානසිකත්වයක ඉන්නේ. අනිත්‍ය තමන් ආත්මార్థකාමීව තමන්ගේ ගෙදර තමන්ගේ දරුවන් විතරක් පෝෂණය කරන්න, තමන්ගේ තම ළඟම ඥාතීන් විතරක් සාර්ථකත්වයේ ප්‍රාර්ථනාවෙන් කටයුතු කරන ලෝකේ ඔබ ඔබේ දරුවන්ට සලකන ගමන්, ඔබේ මව්දෙමව්පියන්ට සලකන ගන්න ගමන් ඔබ අනිත්‍යයට සලකනවා. ඥාතීන්ට හිතවතුන්ට විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කියන්නේ කොයි වගේ අයද? අපට හතුරුකම් කරපු අයට සලකනවා. ඒක තමයි බෝධිසත්ව චින්තාව කියලා කියන්නේ. පින්නතුනි, මෙන්න මේක තමයි පින්නතුනි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. බණ දහම් අහන්න පින්නතුනි අපේ මේ ශක්තිය වැඩි වෙන්නට ඕන. දැන් ඇතැම් විට අපේ ගෙදරක අපි පින්කමක් කරනකොට අල්ලපු ගෙදර ඇතැම් විට පාටියක් දානවනේ වෙනත් ආගමක කෙනෙක්. ඒ අය දන්නේ අපි මේ මොකද කරන්නේ. ඒ අයට එච්චරයි තියෙන්නේ. දැන් මෙහෙ හුඟ දෙනේ සතියන්ත එකතු වෙලා ඉතින් මොන හරි ටිකක් කාල බිල සතුටු වෙලා ඉන්නෝ නේද? ඒගොල්ලන්ගේ ලෝකෙ එච්චරයි. නමුත් පින්නතුනි, ඒ ලෝකේ අපි මොනවද කරන්නේ? අපේ දරුවොත් එක්ක අපි බුදුන් වඳිනවා, පින්කම් කරනවා, භාවනා කරනවා, වැඩි විදියට සලකනවා, අනාථයට සලකනවා, මහලු අයට දන් දෙනවා. පින්නතුනි, අර ලෝකේ යන සාමාන්‍ය ලෝකේ මේක තමයි අපේ විශේෂත්වය. ඉතින් විශේෂයෙන්ම පින්නතුනි, අපි සමාජයක් තුල ඉන්නකොට ඒ සමාජෙ ඉන්න බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ නියම ධර්මය අහලා නැහැ. ඒ අය අපි තරම් ධර්මය අහුවොත් මොකද වෙන්නේ? ඒ අය අපටත් වඩා හොඳ වෙනවා. ඒ අය අපි ආව තරම් බණ අහලා තියෙනවා නම් අද අපේ මානසික දියුණුවටත් වඩා ඒගොල්ලන් ඇතැමිට ඉදිරියෙන් ඉන්නේ. ඒ නිසා පින්නතුනි, අපට වගකීමක් තියෙනවා. අපි මෙච්චර බණ අහපු අය හැටියට ලෝකයේ අනිත් අය කරන වැරදි අඩුපාඩු ගන්න ටික අපි කළ යුතු නැහැ. අපේ ඊවසීම හැකියතා දිනු කරගන්න ඕන. මදහත් බව ඉහිලෙම දිනු කරගන්නට ඕන. දැන් මංගල සූත්‍රයේ දැක්වෙනවනේ, අසේවනාච බාලානං කියන තැන ඉඳන් පටන් අරන් ඉහෙලම මංගල කාරණේ හැටියට මොකද දේශනා කරන්නේ? පුට්ටස්ස ලෝක ධම්මේ හි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං. දැන් අපි හැමදාම මංගල කාරණා ටික කියලා කියන්නේ මොකද්ද? මව පියන සැලකීම, ඥාතින සංග්‍රහ කිරීම, ධර්මයේ හැසිරීම, බණ කීම, බණ ඇසීම මේවනේනේ. පින්නතුනේ, ඒවත් මංගල කාරණේ තමයි. නමුත් අපි දක්ෂ වෙන්නට ඕනේ. මේ සූත්‍රයෙන් කියපු ඉහෙලම මංගල කාරණේ මොකද්ද කියලා? මේ කැඩෙන බිඳෙන ලෝකේ, පෙරලෙන ලෝකේ, වෙනස් වෙන ලෝකේ, නොවෙනස් වෙන මනසක් ඇති කර ගැනීම. ශෝක කරන ලෝකේ, ශෝක නොකර ඉන්න මනසක් ඇති කරගන්න එක තමයි. කෙලෙස් වලින් දුර වීම තමයි අශෝකං විරජං ඛේමං ඒ තමංගල මුත්තම. කිනුතුනි, මෙන්න මේක තමයි ඉහෙලම මංගල කාරණේ. අපි හිතන්න මංගල සූත්‍ර ඔක්කොම කියනවා. මේ ගාථා වරණිත් ඔක්කොම ටික විස්තර කරනවානේ. මේක අපි අහලා නැහැ බොහෝ විටනේ. පින්නතුනි, මේක තමයි වටිනාම ගාථාව. දැන් හැම සූත්‍රයකම ඊ ඇවිල්ල ක්‍රමානුකූල වෙන අන්තිමට ඉහෙලම තැනට ફોકસ කරනවා. දැන් කර්ණිමිත සූත්‍රය ගන්න. සක්කෝ උජෝච සූජෝච කියලා ඇවිල්ලා අන්තිමටම දිට්ඨිං චානෝපගම්ම සීලවා කියලා ඇවිල්ලා නහෙ ජාතු ගම්බ සේයන් පුනරේති ඉතිකින් තැන්ත වෙනවා. නැවත කාම ලෝකයට නොයෙනෙන මට්ටමටම හිත දියුණු කරනවා. ඒක තමයි ධර්මයේ තියෙන අනුකූර ප්‍රතිපදාව. එනිසා අපි හැමතැනදීම දක්ෂ වෙන්නට ඕන. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු විස්තර කරන සාමාන්‍ය කාරණා ටික දැනගන්නා වගේම ධර්මයේ තියෙන ඉතාම වැදගත්ම කරුණ මොකද්ද කියන එක තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඉතින් මේ සූත්‍රයෙන් අපට, මේ ගාථයෙන් අපට කියන්නේ මානසිකව නිරෝගී වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා පින්නතුනි, මානසිකව නිරෝගීව ඉන්නත් මානසික ප්‍රශ්න දුරු කර ගැනීම සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකම මාවතයි තියෙන්නේ. මොකක්ද ඒ මාවත? ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස අනං අත්තංගමාය ඥාය සදිගමාය නිබ්බානස සච්චිකිරියාය යදිදං ඕ චත්තාරෝ සතිපට්ඨාන. ශෝක පරිද්දරයන්ගෙන් දුර වෙන්න, දුක් දොම්නස් දුර වෙන්න, හිතේ පීඩා නැති කරගන්න, ශෝක පරිද්දව නැති කරගන්න, නිවන සාක්ෂාත් කරන්න ඥාන ලැබන තියෙන එකම මාවත තමයි මේ සතර සතිපට්ඨානේ කියන්නේ. වෙනත් විදියකින් කියනවා නම් අපේ මේ සිත සහ කය දෙකට වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව සිහිය සහ නුවණ දිනු කිරීම. මුළු සම්බුද්ධ ශාසනයම කියලා කියන්නේ පිනතුනි වචන දෙකකින් කියන්න පුළුවන් සති සම්පජඤ්ඤය. සිහිය සහ නුවණ. නැත්තම් සමත විදර්ශන. සම්පූර්ණ බුද්ධ ශාසනය කියන්නේ මේක. සති සම්පජඤ්ඤය. සතිය කියන්නේ සිහිය. ඒ සිහිය විතරක් නෙවෙයි. ඒ සිහියට නුවණ එකතු කරනවා. ප්‍රඥාව එකතු කරනවා. මෙන්න මේක තමයි ඉහළම මානසිකත්වය දිනු කිරීමේ මාර්ගය. මේක තමයි ඉහළින්ම මානසිකව නිරෝගී වෙන මාවත. බුදුරජාණන් වහන්සේ පින්තුණි මේ ගාථාව දේශනා කරන්න හේතුණි. බුදුරජාණන් වහන්සේගේ ඥාති පිරිසක් අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ජීවත් වෙච්ච ප්‍රදේශයට කිව්වේ උන්වහන්සේගේ පිය පාර්ශ්වයේ තමයි කිමුල්ලක් පුරවරිය. මව් පාර්ශ්වයේ තමයි කෝලිය පුරවරිය. එතකොට කෝලිය පුරවරයයි සාකි පුරවරයයි තමයි මේ ප්‍රධාන පුරවරය දෙක. එතකොට මේ ප්‍රදේශ දෙක මැදින් ගලා ගිය ගංගාව, ඒ ගංගාවට කියනවා රෝහිණී ගංගාව කියලා. වරක් මෙන්න මේ දෙපැත්තම අයිති වෙන්නේ සාක්‍ය වංශිකයන්ට. සාක්‍ය වංශයේ කෝලිය වංශයයි. සාක්‍ය වංශයේ විශේෂයෙන්ම ජීවත් වුණේ ගොවිතැනි. කෝලිය වංශයත් එහෙමයි. එතකොට මේ ගොවිතැනි ජීවත් වෙච්ච අය ප්‍රධාන වශයෙන් යපුනේ මේ ගඟෙන්. ගඟේ ජලයෙන් තමයි සස්රේකුනේ. එතකොට මෙන්න මේ දෙපැත්තේ හිටිය ගොවියෝ මුලදී මෙන්න මේ ගංගාවේ වතුර වලට කිසියම් ආරවුලක් ඇති වුණා. වතුර බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට මේ සාමාන්‍ය ගොවියන් අතර ඇති වෙච්ච මේ ගැටලුව ටිකෙන් ටික ගිහිල්ලා අන්තිමට රජවරු කරාම මේ යුද්ධය ගියා. ගිහිල්ලා දැන් දෙපැත්තේ අය එකතු වෙලා දැන් යුද්ධයකට සම්බන්ධ වුණා. අවසාන යුද්ධයකට ලොකු සටනට එන සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අවස්ථාවේදී පින්නතුණි එදා උදෑසන බැලුවද මම ලෝකේ කාටද පිහිට වෙන්නේ කියලා. ඒ බලන වෙලාව උන්වහන්සේට පෙනී ගියේ මෙන්න මේ ඥාතියගේ මේ ලොකු ගැටුමක් ඇති වෙන අවස්ථාවක් කියලා. බුදුරජාණන් වහන්සේ පින්නතුණි මේ අවස්ථාවේ සාමාන්‍ය කෙනෙක් වශයෙන් ගියේ නැහැ. උන්වහන්සේ ඊරිදි බල පෙන්නමින් තමයි අවස්ථාවට මුහුණ පෑවේ. මුහුණ දුන්නේ. උන්වහන්සේ ඊරිදි බලයෙන් අහසින් ගිහිල්ලා ඒ ස්ථානයේ වතුර මැදට උන්වහන්සේ වැඩම කළා. ඊට පස්සේ මේ දෙපැත්තම අය බොහොම විශ්මයෙන් බැලුවා මේ මොකද්ද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පින්නතුණි උන්වහන්සේ සමහර අවස්ථාවලදී තමන්ගේ ළඟ තිබෙන චදිමානසික තත්ත්වයන් උපයෝගී කරගත්තා. හැබැයි ඒක කළේ සාමාන්‍ය ගැටලුවේ ප්‍රධාන ටික විසඳන්න විතරයි. ඊට පස්සේ ස්ථාවර විසඳුමක් යන්න සඳහා බුදුහාඳුරෝ ඊළඟට විශ්වාසයේ තිබ්බේ දේශනා ප්‍රාතිහාර්ය ගැන. ඒතකොට 이르දි ප්‍රාතිහාර්ය කියලා එකක් තියෙනවා, දේශනා ප්‍රාතිහාර්ය කියලා එකක් තියෙනවා. 이르දි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ තමන්ගේ තියෙන අදිමානසික තත්ත්වයන්ගෙන් නොඑක් විදිහේ දර්ශනයක් පෙන්වලා විස්ම කර්ම දේවල් කරන්න පුළුවන්. ඒක තමයි 이르දි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ. නමුත් එහෙම පෙන්වන එක ස්ථාවර විසඳුමක් නෙවෙයි. එහෙම දක්ව බුදුහාඳුරේ ළඟට ඒ මිනිස්සුන්ට ස්ථාවර මානසික විසඳුමට එන්නේ ඊට පස්සේ කරන්නේ මොකද්ද? ඕ ධර්ම දේශනා කරලා දේශනා ප්‍රාතිහාරයෙන් තමයි ඊළඟ ටික සමනය කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේත් මේ වගේ 이르දි බල ප්‍රාතිහාරය පාලා මුලදී ඇගේ ප්‍රසාදය ඇති කරගෙන ඊට පස්සේ මේ දෙවිරසයෙන් අහනවා ඔබ මේ මොකක් සඳහාද මේ සටන් කරන්නේ කියලා. ඉතින් ඒ අය කියනවා අපි මේ සටන් කරන්නේ වතුර වලට කියලා. බුදුහාඳුරහන වටින්නේ වතුරද ජීවිතයද කියලා. ඊට පස්සේ ඒගොල්ලන් ඇත්තෙම තේරුම් ගත්ත මේ ජීවිතයේ තියෙන වටිනාකම. අවසානයේ ඒගොල්ලන් දෙපැත්තම සමගියෙන් මේ ගැටළු විසඳ ගන්න සූදානම් වුණා. පින්වතින් මෙන්න මේ අවස්ථාව මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ සාක්‍ය කෝලිය දෙපිරිසට මේ ගාථාව ඇතුළු තවත් ගාථා කීපයකින් ධර්ම දේශනා කළේ. එනිසා උන්වහන්සේ දේශනා කරනවා සුසුකං වත ජීවාම වේරින ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා. ඒකාන්තයෙන් සුවසේ ජීවත් වෙමු. ආතුර වෙච්ච මානසිකව ලෙඩ වෙච්ච මිනිසුන් අතරෙහි මානසිකව ලෙඩ නොවෙච්ච කෙනෙක් හැටියට ජීවත් වෙමු. ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා. අපි මානසික රෝගින් ඉන්න ලෝකයේහි මානසික රෝගී නොවෙච්ච නිරෝගී හැටියට ජීවත් වෙමු කියන එකයි මේ ගාථාවේ තේරුම. දෙමිතේ කියපු කාරණාවලින් මේ පිනතුන්න ගැටලුවක් එම තියෙනවා නම් අහන්න පුළුවන්. ආ ඔව් ඇත්තෙම ධර්මයේ තියෙන අක්කන කියලා සූත්‍රයක්. අක්කන කියන්නේ දුෂ්ටක්ෂණ කියන එක. ඒ කියන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථා කියන එක. මේ ඒ අභාග්‍ය සම්පන්න අවස්ථා ඉක්මවලා භාග්‍ය සම්පන්න අවස්ථාවට පත් වෙච්ච කාරණාටක් කියන එක කියන්නේ. මම එතන මහත් විස්තර කරන තේ කාරණා ටික. ඔව් ඒ තමයි ඇත්තෙම ඒ කරුණ ටිකෙන් කීපයක් කියනවා නම් දැන් සමහර අය අපාගත ස්ථානවල උපත ලබනවා. අපාගත ස්ථාන කීපකට බෙදනවා අපි සතර පාය කියලා කියන්නේ. ඒ වගේ ස්ථානයක උපත ලැබුවොත් ඒ කියන්නේ මේ සම්බුද්ධ ශාසනයෙන් අපට ප්‍රයෝජන ගන්න බැරි අවස්ථාවක්. ඒකට කියන්නේ අක්ෂණයක් කියලා. දුෂ්ටක්ෂණයක් කියලා කියනවා. අභාග්‍ය සම්පන්න අවස්ථාවක් කියන එක. තමන්ට ලැබෙන භාග්‍ය සම්පන්න මොහොත ගිලිහුණු අවස්ථාවක් කියලා. සමහර අය ඒ සතර පාය ඉපදින්නේ නැහැ. නමුත් ඒ අය සමාජයට බොහෝම දීර්ඝායුෂ දෙවිවරු වෙලා ඉපදිනවා. දැන් අපි කිව්වා ආලාර කාලාමුද්ද කරම් පුත්ත කියලා. ඒ වගේ අය ඉතාම දීර්ඝායුෂ දෙවිවරු. නමුත් ඒ අයට බණ අහන්න පුළුවන් මට්ටමක් නැහැ. පින්නතුනේ ප්‍රධාන වශයෙන්ම ලක්ෂණය තමයි ධර්මය අහන මුල් අවස්ථාවේ සෝවාන් වෙන මාර්ගඵල වලින් පළවෙනි මාර්ගඵලය ලබන අවස්ථාවේදී විශේෂයෙන්ම කන ඇහෙන්නට ඕන. කන ඇහෙන්න ඕන කියන්නේ ඉන්ද්‍රිය හයම තියෙන තැනක ඉපදෙලා ඉන්නට ඕන. නැත්තම් ස්කන්ධ ටික ඔක්කොම පංච ස්කන්ධයේම තියෙන භවයක ඉන්නට ඕන. එතකොට ස්කන්ධ හතරක් තියෙන තැන් තියෙනවා, ස්කන්ධ එකක් තියෙන තැන් තියෙනවා, ස්කන්ධ පහක් තියෙන තැන් තියෙනවා. ඒකවෝකාර භව තියෙනවා, චතුවෝකාර භව තියෙනවා, පංචවෝකාර භව තියෙනවා. ඒකවෝකාර භව කියලා කියන්නේ අසඤ්ඤ සත්‍යයේ තියෙන රූපස්කන්ධය විතරයි. අසඤ්ඤ සත්‍යය කියන්නේ රූපාචර බ්‍රහ්ම ලෝකය. ඒකේ කය විතරයි තියෙන සිත නැහැ. ඒකට කියන්නේ ඒකවෝකාර භව කියලා. ඒ වගේම තියෙන චතුවෝකාර භව කියලා ස්කන්ධ හතරයි තියෙන්නේ. ඒ තමයි අරූපාචර බ්‍රහ්ම ලෝක. ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නියුසඤ්ඤා නසඤ්ඤායතන. එතන ස්කන්ධ හතරයි. එතෙන්දිත් මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න බෑ. පංචවෝකාර භව කියලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ස්කන්ධ පංචකේ පහම තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම තියෙන තැන්. ඒ තැන් තමයි කියන්නේ සතර පාය, මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝක 6. ඒ වගේම රූපාචර බ්‍රහ්ම ලෝක. මෙන්න මේ තැන් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථා. නමුත් මේ අතරිනුත් අරූපාචර බ්‍රහ්ම ලෝක සහ අසඤ්ඤ සත්‍ය කියන අවස්ථා අක්ෂණයක් විදිහට සලකන්නේ. අභාගි සම්පන්න අවස්ථාවක් විදිහට සලකන්නේ. ඒතොර ඒ තැන්වල ඉපදුනත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ කියන්නේ ෂණ සම්පතිය නෑ කියන එකයි කියන්නේ. ඒතොර සතර පහය මේ දීර්ඝස්ස දෙවිවරු ඊළඟට මනුස්ස ලෝකයේ සමහර ඉපදෙනවා ඈත ප්‍රත්‍යන්ත දේශවල. ධර්මයක් අහන්නවත් නොලැබෙන තැන්වල ඉපදෙනවා. ඒකටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ වගේම සමහර සත්‍යයන් ඉපදෙනවා උපතින්ම මන්ද බුද්ධිකය. අංගපස්සංග ඔක්කොම බාහිරට පැහැදිලිව තියෙනවා. නමුත් මන්ද බුද්ධිකයි. ඒකටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඊළඟ ලක්ෂණය තමයි සමහර ඉපදෙන උපතින්ම ආබාධිතයි. ආබාධිතයි ඉන්නවා. ඒ ඇයටත් උපතින්ම බිහිරියයි, උපතින්ම අන්ධයි. ඒ ඇයටත් නිසි විදියට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒකත් අභාග්‍ය සම්පන්න අවස්ථාවක්. කෙනෙක් හිමි පුදුණත් කියලා කියන්නේ යාට ෂණ සම්පතිය නැහැ කියලා කියන්නේ. ඊළඟ ලක්ෂණය තමයි සමහර අය උපතින්ම දැඩි මිත්‍යා දෘෂ්ටික පෞරල උපදිනවා. දැන් වර්තමානයේ නම් හිමි පුදුණා කියලාම අපිට කියන්න බෑ. සමහර අය අනිත් පැතර ආගම් වෙනස් කරගෙන එනවා. නමුත් ඒක ඊටාම අමාරු දෙයක්. සමහර දැඩි මූලධර්මවාදී ආගම් තියෙනවා. එයාගේ පෙන්වැලෙන් අමාරුයි, පෙන්වුණු ගාම හැබැයි ජීවිතයටත් හානි කරන පළක් නැහැ. එතකොට ඒ වගේ තැනක ඉපදුනත් ඒකත් එයාට සෙන සම්පත්තිය ලැබුණ අවස්ථාවක් නෙවෙයි. සමහර අය මේ අවස්ථාවට ඔක්කොම ඉක්මවල මනස ලෝකේ ඉපදෙනවා. හොඳ මවදෙමාපියෝ ඉන්නවා, සුදුසු ප්‍රදේශයක ඉන්නවා, අඟපසඟ තියෙනවා, බුද්ධිය තියෙනවා. ඉපදෙලා බලනකොට මොකද්ද? ඔව් බුද්ධ ශාසනයක් නැහැ. නැහැ බුදුවරයෙක්ගේ දහමක් ලෝකේ නැහැ නැති කාලෙක. ඒකත් සෙන සම්පති නොලිබිච්ච අවස්ථාවක්. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ඔක්කොම ටික මගේ හැරලා සතර අපාය, දීර්ඝායස්ක දේවරු, ආබාධිත සත්‍යයන්, අංග විකල සත්‍යයන්, මන්දබුද්ධික බව, මිත්‍යා දෘෂ්ටික බව, ප්‍රත්‍යන්ත දේශවාසී මේ ඔක්කොම ඉක්මවලා ධර්මයේ අහන්නට ඇතැම් විට ලැබෙන අපට පරිසරයක ඉපදෙනවා. නමුත් පින්නතුනි ඉපදුනත් සමහර අය ධර්මය අහන්නේ නැහැ වෙයි. ඒ නිසා ඇතමිට පන්සලක ළඟම ඉන්න පුළුවන් හිටියක් පින්නතුනි ආසන සම්පති ලැබපු කෙනෙක් වෙන්නේ නැහැ. එයා ඇවිල්ලා බණ අහන්නට ඕන බණ ඇහුවට පින්නතුනි මෙතෙන්දිත් වැදගත් කාරණයක් තියෙනවා. බණ නාමෙන් වෙන වෙන දේවල් අහලා හරියන්නේ නැහැ වෙයි. කෙලින්ම හරියට අනිත්‍යතාවය මොකද්ද කියලා අහනවා. අනිත්‍යතාවය මොකද්ද කියලා පරිසම්පාදයේ පදණං කරගත්තු අනිත්‍යතාවය මොකද්ද කියන ධර්මය අහුවොත් තමයි සන සම්පත්තිය ලැබුවා වෙන්නේ. කඩින පින්කමක් කළා සන සම්පත්තිය ලැබුණා වෙන්නේ නැහැ. කඩින පින්කම නෙවෙයි. පින්නතුනි අටමහ කුසලම කරත් සන සම්පත්තිය ලැබුවා නම් වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද සන සම්පත්තිය ලබන්න අහන්න ඕන දේ? අහන්න ඕන දේ තමයි පින්නතුනි අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද කියන එක. මොහොකට අනිත්‍යතාවය කියලා කියන්නේ? මොහොකට අනිත්‍යතාවය කියලා කියන්නේ? උදාහරණයක් කියන බලන්න. උදාහරණයක් බලන්න කියන්නේ. ඔව් ඒක තමයි ඇත්තෙම අපි සාමාන්‍ය කියන්නේ. ඒකට ඇත්තෙම අනිත්‍යතාවය නෙවෙයි. විපරිණාමය කියලා ඒකට කියන්නේ. දැන් බුදුරජාන් වහන්සේ දැන් ගිහි කෙනෙක් වෙන කලින් ලෙඩවීම තේරුම් ගත්තා, මරණය තේරුම් ගත්තා, ලෙඩවීම තේරුම් ගත්තනේ. ඇත්තම මේ ලෝකේ කැඩෙන බිඳෙන සත්‍යයන් තේරුම් ගන්න එක අමාරුවක් නෑ. දැන් විද්‍යාඥුණවත් ඇටම් එක බෙදලා මේකේ තේරුම් අරන් තියෙන්නේ. නමුත් ඒ ඇත්තෙන්ම ඒ තේරුම් අරන් තියෙන විපරිණාමය කියන එක වෙනස් වීම කියන එක. දැන් මේ ගේ කැඩිලා යන මේ පොළොව කවදා හරි දූවිලි වෙනවා. ඈ මේ පොළොව සම්පූර්ණම කවදා හරි දවසක වතුරෙන් හරි ගින්නෙන් හරි සුළෙන් හරි සම්පූර්ණ මේ අපේ නැවත් එක විනාශ වෙනවා. නැවත් එක නෙවෙයි මේ සෝලාර් සිස්ටම් එකත් විනාශ වෙනවා. කාලෙකදී මේ අපි ඉන්න ගැලැක්සියමත් විනාශ වෙනවා. හැබැයි මුළු විශ්වෙම විනාශ වෙන්න ඒක තැනක විනාශ වුණාට තව තැනකයකට සංක්‍රමණය වෙනවා. මේක තමයි ස්වභාවය. නමුත් මේක තේරුම් ගත්තත් අපි අනිත්‍ය තේරුම් ගත වෙන්නේ නැහැ. ඔව් උදාහරණයක් විදිහට කියන්න බලන්න. උදාහරණකින් කියන්න. උදාහරණකින් කියන්න බලන්න. ඇත්තෙම අපේ ඒ අපි වචන වලින් ඇත්තෙම කියන ව්‍යවහාරය. නමුත් ඇත්තෙම අපි වචන වලින් කියන එක අපිට අමාරු නෑ. සබ්බේ සංඛාර අනිච්චා කියන්න පුළුවන්. යංකේජ සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්න පුළුවන්. සබ්බේ සංඛාර අනත්තා කියලා කියන්න පුළුවන්. ඒ අපිට වචන කියන්න පුළුවන් ඇත්තෙම. ඒක නෙවෙයි අපි කොච්චර මේ අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද එතෙන්නේ? නැති වෙනවා. හොඳයි වෙනතුනේ අදහසක් තියාගෙන බලන්න. දැන් මම කියන එකත් අහන ඊට පස්සේ දැන් ලෝකයේ තියෙනවා. දැන් අපි ලෝකෙ ගැන දැනගන්නේ කොහොමද? ඔව් අපි ලෝකෙ ගැන දැනගන්නේ ඇහෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, ශරීරයට පහස දැනිලා, මනසට අරමුණු ඇවිල්ලා. මේක තමයි අපි ලෝකෙ ගැන දැනගන්න විදිය. මේන් බැහැරව අපට ලෝකෙ ගැන දැනගන්න විදියක් නැහැ. එතකොට මේ ඇසෙන් රූපයක් දැක ගන්නකොට මොකද්ද සාමාන්‍ය වෙන සිද්ධිය? ඔව් දැන් අපි දැන් අපි මේ රෙකෝඩර් එකක් තියෙනවා. දැන් අපි මෙහෙන් රූපේ දකිනවා. මේ දකිනයිද මොකක්ද වෙන්නේ? ඔව් ආසාවක් ඇති වෙනවා. සාමාන්‍ය මොකද මේ සිද්ධිය මොකද්ද වෙන්නේ? ආලෝකේ බලාගෙන ඉඳන් එතකොට මේ රූපේ කාඩක් වෙන එකම විදියටද? හැම දිනාටම පේන එකම විදියටද මේක පේන්නේ? නෑ. ඇයි එහෙනම් නෑ කියලා කියන්නේ? වෙනස මොකද්ද? ඔව් මේක ඇත්තෙම අපට මේ ඇස කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සු හැටියට අපට 100%ක විතර සමානත්මතාවයක් තියෙනවා මේ පේන ටිකේ. දැන් අපටත් මේ කවුරුත් පේන්නේ බුද්ධ රූපේ පේනවා. මේ පිටින් එහාට අපට යන්න බෑ. මේ වහලෙන් එහාට පේන්නේ අපට මේ සාමාන්‍ය සමානත්මතාවයක් තියෙනවා. හැබැයි මේක නෙවෙයි සම්පූර්ණම සත්‍යය. මේ අද අපට ඇසෙන් යම් කිසි රූපයක් පේනවා නම් ඒ පේන්නේ අපේ කර්මය, අවිද්‍යාව, ආහාර, නිබ්බති දක්ෂණ නොදිනීම ආදී කාරණා කීපයක එකතුවකින් මේ අභ්‍යන්තර මානසික ස්වභාවයට අනුව නිර්මාණය කළ දීපු ඇහැට අනුව පේන රූපය තමයි මේ පේන්නේ. ඒ පේන රූපය කෙනාගෙන් කෙනාට වෙනස්. සත්‍යයෙන් සත්‍යයට වෙනස්. දැන් භූතයෙකුට සමහර භූතයන් ඉන්නවා මේ පිටින් එහාට පේනවා. පේන විතරක් නෙමෙයි මේ පිටින් එහාට යන්නත් පුළුවන් යට. ඒතර එයාගේ ඇස කර්මෙන් නිර්මාණය කළ දීප ඇස එයාට වෙනස්. දැන් සමහර ප්‍රේතයන් ඉන්නවා වතුර ළඟ ඉපදිලා ඉන්නේ. හොඳ ලස්සන පිරිසිදු වතුර තියෙන්නේ. ඔව් එයාට වතුර පේන්නේ කොහමද? වතුර පේන්නේ සැරව වගේ නැත්නම් ලේ වගේ පේන්නේ එයාට. අනිත් මිනිස්සු ගිල වතුර බොනවා එයාට වතුර බොන්න බැහැ. පින්නතුනේ ඒ කර්මයෙන් තමාගේ කර්මයට අනුව නිර්මාණය කළ දීපු ඉන්ද්‍රිය තමයි අද අපි පාවිච්චි කරන්නේ පරිහරණය කරන්නේ. එතකොට ඒ ඇස මේ පේන ඇස සජීවි වෙන්නේ මේ සාමාන්‍යයෙන් පේන මස ඇස කියන එක අපි උපතේ ඉඳන්ම ගෙනාවු ඇස. ඒක කැඩෙනව බිඳෙනව කියන එක සාමාන්‍ය ලෝකයටත් පේනවා. චක්කුන් අනිච්චං කියලා බුදුහාඳුර කිව්වේ මේ පේන ඇහැ නොපෙනියන එක නෙවෙයි. මේ පේන ඇහැ අපි මැරිලා ගියාට පස්සේ ආදාහනය කරනකොට පිටිල අළු වෙනවා කියන එක නෙවෙයි බුදුහාඳුරෝ චක්කුන් අනිච්චං කියලා කියන්නේ. බුදුහාඳුරෝ චක්කුන් අනිච්චං කියලා කියන්නේ මොකද්ද? මේ පේන ඇස නෑ මනසින්වත් නෙවෙයි ඒක මනින්ද්‍රියෙන් දකින එක වෙනම එක. මේ පේන ඇස සජීවි වෙන්නේ රූපයක් තියෙනකොට. රූපේ තියෙන්න ඕන, ආලෝකයේ තියෙන්න ඕන, මගේ අවධානයේ තියෙන්න ඕන, විඥානය පහළ වෙන්න ඕන, ඒ ඔක්කොම කරුණ ටික තියෙනකොට තමයි රූපය සජීවි වෙන්නේ. ඒ පේන රූපය සම්මුති විදියට මේ රූපයේ දිගටම තිබ්බා. නමුත් මෙතන ඉඳලා බලන මේ පැත්ත බලනකොට නිර්මාණ රූපය ඒ මොහොතේ පෙරපසු නොවේ හටගන්න රූපයක්. ඒ වෙලාවට පහළ වෙන ඇසත් ඒ මොහොතේ හටගන්න ඇස. ඒක කලින් තිබෙන මෙතෙන්ට ආපු ඇසක් නෙවෙයි. දැන් උදාහරණයක් ගන්න දැන් ඇහැට කියනකොට අමාරුයි. මේ ශබ්දය බලන්න. මේ ශබ්දේ. මේ ශබ්දය ඇහෙනකොට ඒ ශබ්දය ඇහෙන කලින් තිබ්බද? ඇහෙන කලින් තිබ්බේ නැහැ. ඇහුවට පස්සේ ඉතුරු වෙනවද මේක? ඉතුරු වෙන්නේ නැහැ. මේ කරපු ශබ්දය අයිතිද ඇඟිල්ලට? මේ ශබ්දය අයිති කනටද? මේ ශබ්දය අයිති විඤ්ඤාණයටද? හැබැයි මේ එක හේතුවක්වත් නැතුව මේ ශබ්දය තියෙනවද? මේ එක හේතුවක්වත් නැත්නම් මේ ශබ්දය ඇත්තෙත් නැහැ. එතකොට මම මේ ඇහැට එක තේරුම් ගන්න අමාරු නිසා මේ ශබ්දය කිව්වේ. ශබ්දේ ක්‍රමෙම තමයි රූපයටත් යන්නේ. එතන මේ රූපය තුලින් අපට ගේන එක මේ අපි බුද්ධ ප්‍රතිමාවක් කියලා අපේ ගෞරවයක් අපි ඇති වුණාට ඒක රූපයෙන් නෙවෙයි අපට එන්නේ. ඒක ඇහෙනුත් නෙවෙයි. ඒක විඥාණයට නෙවෙයි එන්නේ. ඒක හේතු රාශියක එකතුවකින් මිශ්‍ර වීමෙන් ලැබෙන දෙයක්. ඒ ලැබෙන අවබෝධය, ඒ ලැබෙන සංඥානනය, සංඥාව, වේදනාව කියන කාරණාව කලින් තිමිලා මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි. ඒක මේ මොහොතෙම පෙරපසු නොවි මේ සද්ද ඇති වුණා වගේම තමයි මේ රූපය පිළිබඳ අවබෝධයක් ඇති වෙන්නේ. දැන් රූපයක් දකිනකොට ඇස තියෙනවා, රූපය තියෙනවා, චක්කු විඥානය තියෙනවා, චක්කු සම්පස්සය තියෙනවා, චක්කු සම්පස්සා වේදනාව තියෙනවා, රූප සංඥා තියෙනවා, රූප සංචේතනා තියෙනවා, රූප තෘෂ්ණා තියෙනවා, රූප විතක්ක තියෙනවා, රූප විචාර තියෙනවා, 10ක් යනවා. එකපාර මේ රූපේ දකින්නකොට මේ 10ම හටගෙන ඉවරයි. 10ම හටගන්න විතරක් නෙවෙයි ක්ෂණිකවම රූප වේදනා සංඥා සංකාරින්න කියන පහක් හටගත්තා. හටගත්තේ විතරක් නෙවෙයි එතනම නිරුද්ධත් වෙනවා. මේක බලලා මේක හනකොට අරක ඉවරල මේකක් හටගෙන. එක තත්පරයකදී ඇතැම් විට දහස් ගානක් ස්කන්ධ පංචක ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන එක පහම එකටයි හටගන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම එක වෙට හටගන්නේ. හැබැයි එක ඉන්ද්‍රියකින් එක විට එකයි ක්‍රියාත්මක වෙන්නේ. අපට ඇස කන නාස ආදී ඉන්ද්‍රියන් හය තිබුණට එක ඉන්ද්‍රියක් එක විට එකයි ක්‍රියාත්මක වෙන්නේ. එක ඉන්ද්‍රියක් ක්‍රියාත්මක වෙනකොට අනිත් හයම ඉන්ද්‍රිය මොකද ක්‍රියා කරන්නේ නැහැ. නමුත් අපේ මේ ඉන්ද්‍රියවල වේගවත් බව නිසා, මනසේ වේගවත් බව නිසා මොකද වෙන්නේ? අපට හිතෙනවා දැන් මේ බණත් අහමින් මේ හාමුදුරුව දිහාත් බලමින් ෆෑන් එකේ පහසක් දැකීමින් තේ එකක් බොමින් මේ ඔක්කොම ටික එකට වෙනවා කියලා හිතෙනනේ. නමුත් පේනතින අර වේගෙන් ගිනි පෙල්ලක් කරකවනකොට රෝදයක් වගේ පේන වගේ මේ ඉන්ද්‍රිය ටික වේගවත් ක්‍රියාත්මක නිසා තමයි මෙහෙම පේන්නේ. එතකොට ක්ෂණ සම්පත්තිය ගැන අපි මේ තාම කියන්නේ එකින් පිට උනේ නැහැ. අපි ක්ෂණ සම්පත්තිය ලැබුවා වෙන්නේ, භාග්‍ය සම්පත්තිය ලැබුවා වෙන්නේ මෙන්න මේ අනිත්‍ය තේරුම් ගත්තොත්. එතකොට අපට දුක කියලා කියන්නේ මොකද්ද? දුක ඇති වෙන්නේ කොහොමද? දුක ඇති වෙන්නේ පින්නතුනි, දුක ඇති වෙන්න ආසන්නතම හේතුව තමයි තෘෂ්ණාව. දැන් චතුරාර්ය සත්‍ය දුකට හේතුව කියලා තියෙන තණ්හා කියන එක. යායන් තණ්හා පෝනෝ භවිකානන්දි රාග සහගත තත්‍ර තත්‍රාභිනන්දිනේ කියලා කියනවා. ඒ තැන ඇලෙන්නේ කුමක් නිසාද? අපි ඇසෙන් රූපයක් දකිනකොට අපි හිතනවා මේ රූපයේ කලින් තිබ්බ රූපයක්. ඒ වගේම ඒ රූපයෙන් අනිත් පැත්ත රැහැ ගියත් අපි හිතනවා රූපේ මෙතන ඉතුරු නැහැ කියලා. දැන් කවුරු හරි තමන් ලස්සන කෙනෙක් දැක්කේ කියමු. දැක්කත් තමන්ට හිතෙන්නේ තාම මේක නා එහෙම ඉන්නා වගේ. තමන් එයා සිහි නොකරත් නොකරන වෙලාවෙත් එයා එහෙමම ඉන්නවා කියලා අපි හිතන්නේ. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා අපට යම් කිසි අවබෝධයක් ඉන්ද්‍රිය සංඥාණයෙන් ලැබෙනව නම් පින්නතුනේ ඒක හරියට අපි කණ්ණාඩිය ළඟට යනවා වගේ. කණ්ණාඩිය ළඟට යන්න කලින් අපේ රූපය කණ්ණාඩිය තිබ්බද? කණ්ණාඩිය රූපය තිබ්බේ නැහැ. කණ්ණාඩියෙන් අපි අයින් වෙනකොටම කණ්ණාඩි රූපී ඉතුරු වෙනවද? ඉතුරු වෙන්නේ නැහැ. ඒ කණ්ණාඩියෙන් පේන රූපය කණ්ණාඩිය නිසාද හටගන්නේ? ඒ රූපේ තියෙන කණ්ණාඩියද? ඒ රූපේ තියෙන කණ්ණාඩිය නෙවෙයි. කණ්ණාඩිය රූපේ නිර්මාණය කළ දෙන්නේ මේ පැත්තේ පේන රූපයට සාපේක්ෂව. ඒ වගේම තමයි අපට රූපයක් පේනව නම් අපට රූපයකින් ආසාවක් ඇති වෙනවා නම් ආසාව තියෙන්නේ කොහේද? මේක මේ පැත්තේ තියෙන්නේ. අපට රූපයකින් ද්වේෂයක් අමනාපයක් ඇති වෙනවා නම් ද්වේෂය කොහෙද තියෙන්නේ? මේ පැත්තේ තියෙන්නේ. ඒ නිසා යමක් ගැන රාගය බුදුහමර ඒකයි දේශනා කළේ නැතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. ලෝකේ ලස්සන දේවල් විවිසිතරු දේවල් කාමයන් නෙවෙයි කියලා. කාමයේ සම්පූර්ණ ඇති වෙන්නේ පුද්ගලයාගේ මනසේ කියලා. ඒ නිසා මේකේ යථාර්ථය නොදැන්නකොට පින්නතුනි මේ රූපය බාහිර රූපයක් මේ තියෙන්නේ. හැබැයි වරදවා තේරුම් ගන්න එපා, මේකෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. බාහිර රූපයක් නැහැ කිව්ව තවත් අන්තයක්. බුදුදහමේ කියන්නේ දිට්ඨින් චනෝපගම්ම සීලවා කියන්නේ ඇත නැත කියන අන්ත දෙකෙන්ම අයින් වෙන්නට ඕන. ඇත කියලා කිව්වත් දෘෂ්ටියක්, නැත කියලා කිව්වත් දෘෂ්ටියක්. ඒ දෙකම අන්ත. බුදුදහමේ මේ ඇත නැත කියන දෙකෙම දුරු වෙන්නේ කොහොමද? අස්මින් සතිදං හෝති අස්මින් අසතිදං නොහෝති කියන පටිච්චසමුප්පාද න්‍යායෙන් තමයි මේක කියන්නේ. හේතු තියෙනකොට තියෙනවා, හේතු නැති වෙනකොට එතනම නිරුද්ධ වෙනවා. පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මේකට බුදුදහමේ ඉතාම වැදගත්ම වචන ටිකක් කියනවා. මම හිතන්නේ මේ වචන ටික තමයි මගේ අවබෝධය හැටියට මුළු ත්‍රිපිටකයේ තියෙන වටිනාම වචන ටික. මොකද්ද? අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති. ඒකේ තේරුම තමයි පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති. මේක ත්‍රිපිටකයේ බොහෝ තැන්වල විස්තර වෙනවා. පින්නතුනි, මෙන්න මේක තමයි බුදුදහමේ කියන අනිත්‍යතාවය. අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති. පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒක නැති වෙන්නේ කොහොමද? කිසිම දෙයක් ආයතුරු වෙන්නේ හරියට පහනක් නිවිලා ගියා වගේ. එතකොට මෙන්න මේ දැනුම තුළ අපේ සිත සම්පූර්ණ ස්ථාවර මට්ටමින් තියෙන එක තමයි දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ. එතකොට මෙන්න මේකේ ඡායාව හරියට දැඩි අන්ධකාර වෙලාවක හරියට අකුණක් ගැහුවා වගේ බණේදී මොකද්ද වෙන්නේ? මෙන්න මේක අහන්නට ඕන අපි. දැඩි අන්ධකාර අකුණක් ගැහුවා වගේ මෙන්න මේ ආලෝකය ලැබීම තමයි පින්නතුනි ඥාන සම්පත්තිය කියලා කියන්නේ. ඒ ඥාන සම්පත්තිය යම් කෙනෙකුට ලැබුණා නම් හරියට යාසසර හිත දිනු කරපු කෙනෙක් නම් යාමගේ මොකද්ද වෙන්නේ? ඕ මාර්ගඵල ලබන්නත් පුළුවන්. ඒ වගේම එහෙම නොලැබුණත් එයාට මේක අහන්න ලැබුණොත් එයා දැන් කරන දේවල් අතපසු කරන්නේ නැහැ. ගෙදර දාලා පන්සලට එන්නේ නැහැ. ගෙවල් අත්හැරලා කැලේට දුවන්නේ නැහැ එයා. එයා දැන් කරන යුතුයකම් ටික කරමින්ම ඒවට යම්කිසි උස්සාහයක් කැපවීමක් කරනවා නම් ඒ කැපවීම එහෙම කරන අතරේදී එයා මෙන්න මේ අවබෝධය ස්ථාවර කිරීම කියන ඉලක්කය ජීවිත පරමාර්ථය තමන්ගේ කාලසටහනේ තමන්ගේ ජීවිත න්‍යායපත්‍රයේ එයා ඉහළින්ම තියාගන්නවා. එයා ඉගෙන ගන්න ගියත් මේක හිත හිත තමයි යන්නේ. එයා රැකියාවට යන්නෙත් මේක. එයා දරුවෝ ඉස්කෝලේ කෑනෙත් මේක මතක් කර කර. එයා ගෙදර හිත සෝදානෙත් මේක හිත හිත. එයා ගෙදර කෑවු යන්නෙත් මේක හිත හිත. ගෙදර අතු ගන්නෙත් වාහනේ හොදන්නෙත් ඔක්කොම කරන්නේ මෙන්න මේ දර්ශනය තමන්ගේ ජීවිතේ ඉස්සරහා තියාගෙන. ඇයි ඒකට හේතුව? පින්නතුනි මේ දර්ශනයෙන් මේ අනිත්‍යතාවයේ අපි දැඩිසේ ස්ථාවර ලෙස හිතින් හිතන අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව තුළ පිනතනේ අපිට මහලු වීම කියන දුක එන්නේ නැහැ අපට. එහෙම සිහි කරන මොහොතක් තියෙනවා නම් පිනතුනි ඒ මොහොත තුළ තමන්ගේ ශරීරයේ කොයිතරම් දැඩි රෝගයක් අභ්‍යන්තර තියෙන පුළුවන්. නමුත් ඒ රෝගයේ දුක සමානට දැනෙන්නේ නැහැ වලට. එතන කායික වේදනාවක් තියෙන පුළුවන්. ඒ නිසා තමයි එයා ජරාව ව්‍යාධිය ඉක්මවලා තියනයි කියලා කියන්නේ. ඒ වගේම එයා මහලු වීමත් ඉක්මවලා තියෙන්නේ. එයාගේ වයස දැන් 90ක කෙනෙක්ද 75ක කෙනෙක්ද කියන එක ඒක යාට එදාට අදාළ නැහැ. එයා කාලේ ඉක්මවලා ගිහලා තියෙනවා. පින්නතුනි අපට නිතරම මේ සංසන්දනේ අතීතයේ මේක ස්ථායි ස්ථිරයි වර්තමාන ස්ථිරයි අනාගත ස්ථිරයි මේ තුනේකට සැසඳීම නිසා තමයි අපි වයසට යන්නේ. අනිත්‍යතාවය තුළ සම්පූර්ණ මේ අවස්ථාවේ යා සම්පූර්ණ වර්තමානය තුළ විතර යා ජීවත් වෙන්නේ. ඒ තුළ දියාට තමන්ගේ මහලු වීම කියලා දුක යාට දැනෙන්නේ නැහැ. විතරක් නෙවෙයි පිනතුනි මෙන්න මේ දර්ශනයෙන් ඉන්න අවස්ථාවකදී එයා මේක හිත හිතින් අවස්ථාවේ යමිය ගියොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ තමන්ට දැන් කයෙන් ඇසෙන් රූපයක් දකිනවනම් දකිනකොට මෙයා දන්නවා මේක මේ මොහොතේ හැතුනේ මේ මොහොතේම නිරුද්ධ වුණා කියන එක. එයාට තේ කප් බොනකොට ඒ රසියක් දැනෙනවනම් එයා දන්නවා ඒ මොහොතේ මේ රසිය ඇති වුණා ඒ මොහොතේම නිරුද්ධ වුණා කියලා දකිනවා. අනෙන් සම්බ්දයක් ආනකොට එයා ඇහෙනකොට මේක දන්නවා මෙතන ඇහිලා එතනම නිරුද්ධ වුණා කියලා. හිතට අරමුණක් එනකොටම තමන්ගේ අම්මා මතක් වෙන්න පුළුවන්, ගෙදර මතක් වෙන්න පුළුවන්, දරුවෝ මතක් වෙන්න පුළුවන්, කවුරු හරි ආසා කරපු කෙනෙක් මතක් වෙන පුළුවන්, බැනපු කෙනෙක් මතක් වෙන පුළුවන්. මතක් වෙනකොට මෙයා දන්නවා මේ හටගත්තේ පංච වංශකන්දය, මේ මනසයි ධර්මාලම්බන එකතු වෙලා මනින්ද්‍රියයි මේ හටගත්තේ, මේ ධර්මාලම්බනයක් මේ හටගත්තේ, මේ ස්කන්ධ පංචකය ඒක පෙර නොතිබී හටගත්තේ එතන මිරුදුනා කියලා ඒකක් දකින්න. හැම මොහොතෙම මේ දකින්න කාලය වැඩි කරනවා. මේක හිතන මොහොතක යමිනිය ගියොත් මොකද වෙන්නේ? එයා ඒ මරණයටපත් වීමයි පිරුණ පෑමයි දෙක මේක මොහොතේම වෙන්නේ. යන්නේ නැවත සසරට යන්නෙත් නෑ. එයාගේ මරණයයි පිරිනමන පෑමයි දෙක මේක මොහොතේ වෙනවා. මරණයයි ආසවක්ඛේ ඥානෙ ලැබීමයි පිරුණ පෑමයි තුනම එකට වෙනවා. ඒ තරම් ශක්තියක් තියෙනවා. ඒ මට්ටමේදී පිනතුනි මේක තමයි ඉහෙළම නිරෝගී භාවය කියලා කියන්නේ. මෙතෙන්ට එනකම්ම පිනතුනි අපි රෝගී. යම් යම් මට්ටම් වලින් අපි මානසික රෝගීන් තාම. ඒ නිසා තමයි සාමාන්‍ය විවහාරයේ අපි කියන්නේ සබ්බේ පුතුජන උම්මත්තක කියලා. පිනතුනි සෝවාන් වීමේදී සක්කාය දිට්ඨි දුරු වෙනකන් යම් කිසි මට්ටමකට අපට මෝහය තියෙන එක තමයි යම් කිසි රෝගයක් කියලා කියන්නේ. උමතු වීම කියලා කියන්නේ එතනින් පස්සේ තමයි උමතු භාවය කියන එක අඩු වෙන්නේ. එතකන් අපි ඕනම වෙලාවක රෝහලට යන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. කිස්සන් කොටුවට යන්න පුළුවන් මට පොඩි දසම් ගාන පොයින්ට් එක හැම වෙච්ච ගමන් යන්න රෙකමන්ඩ් කරනවා. පෙන්නුතුනේ අතේන මට්ටමට ආවට පස්සේ තමයි මානසික රෝගහට යන ගතිය සම්පූර්ණ නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. නමුත් පිළිඳ බුදුදහමෙන් සෝවාන් වීමක් නෙවෙයි කියන්නේ ඊටත් වඩා ඉහළම මට්ටමට අපේ හිත තියෙනවා. ඉතින් අපි ඇත්තම මේ සන සම්පත්තිය ගැන මේ හබු කාණ්ඩෙම උත්තරය දුන්නේ. ඒතර මේක අහන එක තමයි පින්නතුනි. මෙන්න මේ අනිත්‍යතාවය මේ ආයතන හැම ආයතනයක්ම ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. නැත්තම් අපි දන් දෙන්නේ කොහොමද? කඩින පිංකම් කරන්නේ කොහොමද? සමාජ සේවය කරන්නේ කොහොමද? ඊර්ධි බල ලබන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තට සන සම්පති ලැබුවෙන්නේ නැහැ. දැන් අසද්ෘෂ මහා දානේ දීපු කොසහයි තම අසද්ෘෂ මහා දානේ දෙනකොට කෝසල මල්ලිකා උදව් කළානේ. කෝසල මල්ලිකාට සුගතියවත් ලැබුණද? පින්නතුනි සුගතියවත් ලබා ගන්න එක සරලුනේ නෑ යාට. අපි හිතනවා පන්සලට උදව්වක් කරවතින් පන්සලක් හැදුවතින් සුගතිය වෙන්න පුළුවන් කියලානේ. පින්නතුනි අශෝක රජතුමා පන්සල් කීයක් පූජා කළාද? විහාරස්ථාන 84,000ක් ඇති කළා විතරක් නෙවෙයි. සමහර කෙනෙක් හිතනවා දරුවේ ශාසන දන් දුන්නොත් හතර වර්ගයක්ම නිවන් දකින්න කියලා දැන් සාමාන්‍ය කියන්නේ නේ. අශෝක රජතුමාගේ දරුවෝ දෙන්නෙක්ම රහතන් වහන්සේලා වුණා. එහෙම වෙච්ච අශෝක රජතුමාටවත් හිතනවද පින්නතුනි නිවන් දකින්න එක නෙවෙයි සුගතිගාමි වෙන එකවත් සරල දෙයක් වුණාද කියලා හිතන්නේ? පහසු වුණාද? පහසු නේ නැහැ. එවැනි අනතුරක් අපේ ජීවිතය ඉදිරියේ තියාගෙන මේ ඉන්නේ. හැබැයි පින්නතුනි මෙන්න මේ ධර්මයේ අහලා අපි හරියට අනිත්‍යතාවයේ අහලා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම අපේ ජීවිත ന്യാයපත්‍රයේ අපි ඉහෙලීම තියාගත්තොත් අන්න ඒක තමයි පින්නතුනි සැබෑ ලෙසම අපට පරලෝ සුගතිගාමී කියලා බලන්න පුළුවන් ලක්ෂණේ. අනිත් මොන පින්කම් කළත් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් සුගතිය. හරියට පළවෙනි වතාවට ලංකාවේ ඉඳලා මේ ඇමරිකාට එනකොට ඇමරිකන් එම්බසියට යනවා වගේ. ඊස ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. පින්නතුනි දැන් අපි ඉන්න මට්ටම මෙහෙමයි. එහෙනම් සුගතියට වීස ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. දැන් අශෝක රජතුමාට අන්තිම මොහොතේ අර සේවය කරමින් හිටිය සේවිකාවක් අතින් සිදුවෙච්ච පොඩි අතපසු වීමකින් හිතමනාප වුණා. පින්නතුනි වගේ පොඩි දෙයකින් අපේ හිත අවසාන මොහොතේ ලෝභයක් දේශයක් ඇති වෙන්න පුළුවන්. කොසල් මල්ලිකාට රාගික චේතනාවක් සිහිපත් වුණා. අශෝක රජතුමාට ද්වේෂයක් ඉස්මතු වුණා. ඒ සුළු සිද්ධියක් තුළින් පින්නතුනි අපි පල්ලයට ඇදගෙන යන්න පුළුවන්. එවැනි මනසක් අපිට තියෙනවා. දැන් උනත් අපි බලන්නේ එකට ඉන්න කට්ටියත් එක්ක hina වෙලා නේ පොඩි අඩුපාඩුවකද කේන්දර ගන්නවනේ නේ. ඒකම තමයි පින්නතුනි අපේ මරණාසන්න මොහොතේ තපඩ වෙන්නේ. දැන් කාලේ වෙන්නේ අපේ මේ ජීවිත කාලේ අධ්‍යයම ටික විතරයි. නමුත් පින්නතුන මරණාසන්න මොහොත කියලා කියන්නේ මොකද්ද? මරණාසන්න මොහොත කියලා කියන්නේ මේ අවුරුදු 50 ඒ විතරක් නෙවෙයි. කල්ප ගණන් අතීතෙ ඔක්කොම ටික එක ලයින් එකකට තියලා පෙන්වන පිටිපස්ස හැරෙනකොට ඔක්කොම ටික පේන මට්ටමට යනවා. එක සුළු චිත්තස්සනයකදී කල්ප ගානකේව මතකයට එනවා. මේ ආත්මය විතරක් නෙවෙයි කල්ප 100ක එහා කරපු කර්මයක් නිසා අපේ උපත තීරණය කරන්න පුළුවන්. එවැනි මට්ටමට අපේ මනස විවෘත වෙනවා ඒ සුළු මොහොතේ. ඒක ඇතැම්මිට සිහි විකල්ල මැරෙන වෙලාවක් වෙන්න පුළුවන්, සාමාන්‍යින වෙලාවක් වෙන්න පුළුවන්, කොමාව හැදිලි ඉන්න වෙලාවක් වෙන්න පුළුවන්, පාරේ දැක්සෙන්ට් එකකදී වෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒ කුමන මොහොතේදී මිය ගියත් මනසේ ලක්ෂණය තමයි ඒ මොහොත තුළ අපි අවදිමත්ව මේ සිද්ධි ටික අපට මතක් වෙලා තමයි වැඩිපුර පුරුදු කරපු එකක් තමයි ඊළඟ උපත කරා තීරණය වෙන්නේ. ඒ නිසා පින්නතුනේ අපට අපේ ජීවිතවලදී අපට තියෙන ලොකුම රැකවරණය තමයි මෙන්න මේ ෂණ සම්පත්‍යරුන් ධර්මයේ සැබෑ අනිත්‍යතාවයේ තේරුම් අරගෙන මෙන්න මේ තේරුම් ගන්න පුළුවන් විදියට මනස නිතරම ඒත් එක්කම යොදවන්නට ඕන. මේ අනිත්‍යතාවය බලන වෙලාව පුළුවන් තරම් වැඩි කරන්න ඕන. ඒක වැඩි කරන්න අමාරු නම් අමාරුයි කියලා කියන්නේ මොකද්ද? Taman hite niwarana wedi kiyana eka. Hita visirana wedi, uddacha kukkuchi wedi, thiyena medde wedi, kamachande wedi, vyapade wedi, vichigichcha wedi, ewa adu karana niwarana adu karana. නිවර්ණ අඩු කරන්න සමත කමටහක් යදා ගන්නට ඕන. හිත එකඟ කරන්න අමාරු නම් අමාරුයි කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ සීලය අඩුයි කියන එක, කය වචනේ සංවරය අඩුයි, පරදේනේන වචන කියනවා, දක්නනගේ දවල බලනවා. ඊට පස්සේ ඒ සීලියත් අමාරු නම් මොකද කරන්නේ? ඒ කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය සංවරය අඩුයි කියන එක කියන්නේ. ඇසට රූප පේනකොට, කනට ශබ්ද ඇහෙනකොට, නාසයට ගඳ සුවඳ දැනෙනකොට ඒවට ඇදී යන ගතිය වැඩි. එහෙනම් ඉන්ද්‍රිය පාලනය කරන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ එක දිගටම යන ක්‍රමයක් බුදුදහම තුළ විස්තර වෙනවා. මෙන්න මේ හැම දෙයකින්ම පින්නතුනේ අපි උපකාරවත් බව ලබන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. අපි දෙන දාකරන පින්කම් වලින් අපේ ජීවිතේට නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය මේ හැම ශක්තියම අපි ලබා ගන්නට ඕන. දිනපතාම පින්නතුනේ තමන්ගේ ගෙදර වැඩි හිටි කෙනෙක් ඉන්නවනම් වඳින්න. පන්සලට එන්න පුළුවන් නම් සතියට සැරදාසක් ඇවිල්ලා බෝධි පූජාවක් තියලා අතුපතු ගාලා පුළුවන් තරම් මේව කරන්න. ගෙදර තමන් ඉන්නවා නම් තමන් වැඩිපුරම භාජන හොදන කෙනා තමන් වෙන්න. වැඩිපුරම ඇඳුම් හොදන කෙනා තමන් වෙන්න. වැඩිපුරම අතු ගාන කෙනා තමන් වෙන්න. ගෑනු කෙනෙක් වෙන්නත් පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. පින්නතුනේව කළා කළා හැම දෙයකින්ම තමන්ගේ ශක්තිය ගන්න. තමන්ගේ කුසලයේ දිනු කරගන්න. අනිත් කෙනෙක් කරනකම් කියලා ඉන්න එපා. අනිත් කෙනා කරන වැඩ ටිකත් එක්කම තමන් පුළුවන් නම් කරන්න. පින්නතුනි ඒව කරන්න කරන්න මොකද වෙන්නේ? තමන් ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙනීම සාර්ථක වෙනවා. නිරෝගී බව වැඩි වෙනවා. ශරීර ශක්තිය වැඩි වෙනවා. අනිත්ගේ ආශිර්වාදයෙන් ලැබෙනවා. අකුසල කර්මෙන් නැතිනම් ඒව දුර්වල වෙනවා. අමනුෂ්‍ය දෝෂෙන් නැතිනම් නැවතෙනවා. දැන් මේව කර කර පින් අනුමෝදන් කරනකොට ඥාතින්ට එහෙම මේගේ ඥාතින් කල්ප ගණන් වල ඥාතින් පින් අනුමෝදන් වෙලා එයා කියෝ බලා ගන්නවා. පාරට බහිනකොටම ආරක්ෂාව ලැබෙනවා. හැම තැනදීම පින්නතුනේ තමන්ට ලොකු ආරක්ෂාවක් පෙනෙන මිනිස්යන් අතර විතරක් නෙවෙයි. නොපෙනෙන අමනුෂ්‍යයන් අතරින් තමන් සුවිශේෂී කෙනෙක් වෙනවා. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු තමන් එච්චර ගණන් නොගන්න පුළුවන් එකට කමන්නේ. ගණන් නොගන තරමට හොඳ එලෙසි. පින්නතුනේ තමන්ට ඒකට ධර්මය වඩන්න පුළුවන්. හැබැයි තමන්ට ලොකු මානසික ශක්තියක් ආශිර්වාදයක් ලොකු රැකවරණයක් තමන්ගේ ජීවිතය තුළ නිතරම තියෙනවා. මෙන්න මේ ටික අපි ලබා ගන්නට ඕනේ. දැන් සමහර අය මොකද වෙන්නේ? දැන් ධර්මයේ ටිකක් දැනගත්තු ගමන් අපි ධර්ම පාඩමක් ඉගෙන ගත්තු ගමන් හරි ආඩම්බර වෙනෝනේ. අපි ධර්මයෙන් දැන් ওই සාමාන්‍ය පින්කම් කරන්න ඕනේ. ඕම් සසර දික්කේනේ කියලා එහෙමනේ අපි කියන්නේ. නමුත් වෙනතන එහෙම නෙවෙයි. ඒ හැම පින්කමකින්ම සසරට යන්නේව නෙවෙයි ඒවා. ඒ පින්කම් කරනකොට පින්නොත්තුනි මරණයෙන් පස්සේ නෙවෙයි. මෙලව ජීවිතේ මේක ආශිර්වාද ලැබෙනවා තමන්ට. බෝධි පූජාවක් තියෙනකොට, අසරණ කෙනෙකුට සලකනකොට, අම්මට තාත්තට උපස්ථාන කරනකොට, වැඩිහිටි කෙනෙකුට සලකනකොට, වයසට ගිහි කෙනෙකුට උපස්ථාන කරනකොට, ලෙඩ වෙච්ච කෙනෙකුට බෙහෙත් ටිකක් දෙනකොට තමන්ට අනිත් පැත්තේ මොකද වෙන්නේ? ඒ ආරක්ෂාව එහෙම තමන්ට ලැබෙනවා. තමන්ට විතරද මේක හම්බ වෙන්නේ? ලැබෙන්නේ නැහැ. තමන් ඉතාම ආදරය කරන කවුරු හරි ඉන්නවනම් තමන්ගේ අම්ම වෙන්න පුළුවන්, තාත්ත වෙන්න පුළුවන්, සාම පුරුෂය වෙන්න පුළුවන්, බහරයා වෙන්න පුළුවන්, දරුව වෙන්න පුළුවන්. ඒ අයටත් පිනුතුනේ තමන්ගේ මේ පින්කමේ ආශිර්වාදය යනවා. ඇයි ඒකට හේතුව? තමන්ට වගේම තමන් දුක් වෙන කොයි වගේ වෙලාවකද? තමන්ගේ ළඟම ඥාතීන්ට කරදරයක් වුණොත් තමන්ව දුක් වෙනවනේ. මේ කර්මයේ විසින් තමන්ට ලබා දෙන ආරක්ෂාව මොකද්ද? තමන්ට විතරක් නෙවෙයි අර වටා පිටාවේ ඉන්න අය ආරක්ෂා කළා. ඒ තුලින්වත් තමන්ට දුකක් නොලැබෙන විදියට හැකිතා කර්මයේ අවාසි ටික තමන්ට වාසසහගත බවට පත් කරනවා. මේක තමයි කර්මෙන් ලැබෙන වාසිය. මේ වාසිය පිනුතුලින් ලබා ගන්න. පන්සලට ආවත් නිකන් ඇවිල්ලා වාඩි වෙලා සීල් පාරණ එක ලියන්න එපා. වෙලාව තියෙනවා නම් මේ වාස් කළා, සුද්ධ පවිත්‍ර කළා, බෝධි ළඟ අතු ගාලා පහන පත්තු කළා, වෙලාව තියෙනම් ඉන්න. කලිනුත් එන වෙලාවට අටට නම් අටටම එන්න එපා. කලින් ඇවිල්ලා සුද්ධ පවිත්‍ර කළා, ඒ වැඩ ටික තමන් කරන්න. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බැරි මනම් ඉතින් වැඩට යන්න තියෙන නම් කමක් නැහැ. නමුත් පිනුතුනේ හැකි හැම අවස්ථාවකදීම මෙන්න මේ සාමාන්‍ය ජීවිතයත් එක්ක තමන් ඉන්න. ඉන්නකොට මෙන්න මේ තුන ලොකු ආර්ශාවක් තමන්ට ලැබෙනවා. තමයි මේ ප්‍රශ්නෙට උත්තරය දුන්නේ. දැන් ඉවරයි. පින්නතුනි, තොට ඥාන සම්පති ලැබුවා වෙන්නේ මෙන්න මේ අෂ්ට දුක්ෂක්ෂණ වලින්. ප්‍රේත ලෝකේ යන්න පුළුවන්, නිරයට යන්න පුළුවන්, නැත්නම් තීර්ගස්ස දෙවි කෙනෙක් වෙන්න පුළුවන්, ආබාධිත වෙන්න පුළුවන්, මන්දබුද්ධික වෙන්න පුළුවන්, ප්‍රත්‍යන්දේශික ඉපදෙන්න පුළුවන්, නැත්නම් දීර්ඝස්ස දෙවි කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයෙන් නොලැබෙන කාලයක් වෙන්න පුළුවන්. මෙන්න මේ සියල්ලක්ම ඉක්මවලා යම් කිසි කෙනෙක් මෙන්න මේ චතුරාර්ය සත්‍යයේ පරිසම්පාදයේ හේතුඵල ධම අනිත්‍යතාවයේ මිශ්‍ර වූ ධර්මය අහන්නට සුදුසු පරිසරයක යා ඉන්නවනම් දැන් මෙතන බණ කිව්වට වැඩක් නැහැ. මේ බණ මෙහි ප්‍රචාරය වුණත් යම් කිසි කෙනෙක් වෙන තැනක නම් ඉන්නේ, එයාට එන්න පින නැත්නම් පිනතුණ යාට මේක අහන්න බෑ. ඉතින් අපි ඇතැම් වෙලෙ කියනවා බලන්න අච්චර හොඳ බණක් කිව්ව බලන්න කී දෙනා ඩාවි කියලා අපි බණින්න ආපු නැති ඇටනේ. එහෙනම් බණින්න එපා. ඒ පින නැතිකමයි තියෙන්නේ. දැන් ඔබ මෙතෙන්ට රැගෙන ආවේ පින විසින්. එනිසා මේක සරල දෙයක් නෙමෙයි පිනතුණි. මේක හිතන්න එපා. මේ උදේ සිල් දෙටික හොර මේ හොයාගෙන මේ අදහවයි කියලා. මේකේ පිටිපස්සේ පිනතුණි විශාල ප්‍රාර්ථනාවක්, විශාල පින්කම් ටිකක් තමන් අතීතේ කළා තියෙන මේ පාසුකම් එක ලැබෙන්න කියලා. ඒ ටිකෙන් තමයි තමන් මෙතන අරගෙන ආවේ මේ. ඒ නිසා මේක සරල දෙයක් නෙවෙයි. මේ ශ්‍රණ සම්පති ලැබීම සසර මහා පිනක, මහා ප්‍රාර්ථනාවක ඉෂ්ට විපාකයක් තමයි තමන් ලබන්නේ. පින්නතුනි, මානසිකව නිරෝගී වෙන භාවය බුදුරජාන් වහන්සේ කියපු මාර්ගයේදී මේ මාර්ගය අපි කෙටියෙන් හරි පැහැදිලිව විස්තර කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ මුලින්ම කරන්නේ කම්මසකතා සම්මාදිටිය ලබා දීලා කර්මය පිළිබඳව හැඟීමක් ලෝකෙට ලබා දෙනවා. දැන් මිහිඳු හඳුර ලංකාට ඇවිල්ලා මුලින්ම දේශනා කරේ මොනවද? මුලින්ම චුල්ලහති පදෝපම සූත්‍රයේ දේශනා කළා. සාස්තුරවරේ හඳුරගන්න විදිය සලකුණ දේශනා කළා. ඊළඟට මිහිඳු හඳුර වැඩිපුරම දේශනා කරේ මොනවද? විමානවත් හේතවත් මොනද මේ කියන්නේ? විමානවත්වයෙන් කියන්නේ පින් කරලා දිවි ලෝකෙ ගිහිපයිගේ කතා මේ කියන්නේ. ඊළඟට අනිත් පොතෙන් මොකද්ද කියන්නේ හේතවත් වෙන්? පව් කරලා දුගති ගාමීච්චය ගැන කියන්නේ. මේ දිවි ලෝක හය ගැන, සතර අපාය ගැන මේ කියන්නේ. මොකද්ද මුලින්ම අපිට කියලා දුන්නේ මිහිඳු හඳුරෝ? හය හතර කියලා දුන්නේ. හය හතර කියන්නේ පින් පව් කියන එක. පින් කරොත් මෙන්න යන තැන, පව් කරොත් මෙන්න යන තැන කියලා හොඳ නරක වෙන් කළා හඳුනා දුන්න පින පව කිව්වා. හය හතර අපිට ඉගෙනුවා මිහිඳු හඳුර ඇවිල්ලා. අන්න ඒ හය හතර ඉගෙන ගත්තොත් තමයි පින්තුනි බුදුදහමේ හය හතර ඉගෙන ගත්ත වෙන්නේ. දැන් සමහර අය කියන්නේ හය හතරවත් දන්නේ නැහැ කියලා නේ. එතකොට මේක දන්නේ නැත්නම් හය හතරවත් දන්නේ නැත්නම් බුදුදහමේ. පින්තුනි මේක අවබෝධ ලැබෙච්ච තරමට මොකද වෙන්නේ? එයා සබ්බ පාපසංකරණම් කියපු විදිහට හැකිතා කියා අකුසල දහමලින් වෙන් වෙනවා එයා. එක පොඩි මොහොතක්වත් දෙන්නේ අකුසලයකට තමන්ගේ හිතින්, කයින්, වචනෙන් අකුසල ඇති නොවන විදිහට හිත ආරක්ෂා කරගන්න බලනවා. මොකද පිනතේ අපේ ජීවිතේ ලැබෙච්ච වටිනාම දේ තමයි අපේ හිත. ඒ හිතට හානියක් කරන්න එපා. ඒ හිත තමන්ට ලැබුණේ, මේ වගේ ලස්සන හිතක් ලැබුණේ සතර හුඟක් තමන් පින් කළා. සතර හුඟා තමන් හිත ලස්සනට තියාගෙන හිටියේ ඒකයි. දැන් අපි ගියාත්ම භාවය අපිට අපේ අන්තිම සිත චුති සිත්යෙන් නරක් වුණා නම්, ඒ හිතේ ලස්සන පොඩ්ඩක් හරි අඩු වුණා නම් මොකද වෙන්නේ? ඇතැමිට සුගතිය නොලැබෙන තිබුණනේ. මනස ලෝක ලැබුණත් අන්ධ වෙන්න තිබුණා, බිහිරි වෙන්න තිබුණා, අංග විකල වෙන්න තිබුණා. මේ ඔක්කොම වැළැක්වේ මොකද්ද? අතේ මේ හොඳ හිත. අන්න ඒ හිත ආරක්ෂා කර ගැනීම, හිත ලස්සනට තියා ගැනීම තමයි ජීවිතයේ ප්‍රධානම ඉලක්කය බවට තමන්ගේ පත් වෙන්නට ඕන. ඒ වගේම පිනතුනේ හිතට කුසලයන් එකතු කරන්න ඕන. කුසලසෝප සම්බදා කියන්නේ ඒක. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පුළුවන් තරම් කරන්න. හැමදාම දෙයක් කෙනෙකුට අතින් දෙන්න. ඩොලර් එකක් හරි දෙන්න. පාරේ යන වෙලාවක කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඒ හරි දෙන්න. හැමදාම අඩු ගානේ Tamante හැමවත් දෙයක් බැරි නම් Tamange පින් අඬ බෙදාගත්තු කෑම ටික ළඟම ඉන්න කෙනෙකුට පොඩ්ඩක් හරි දීලා අනුභව කරන්න. ඒකෙන් හරි පිනක් කරගන්න. එහෙමත් බැරි නම් අඩු ගානේ කෑම භාජනේ හොදනකොට ඉඳුළු භාජනේ හොදලා පුළුවන් නම් එළියකට අරන් ගිහලා දානේ ඔක්කොම ඉඳුළු ටික එකතු කරලා පුඩා සතුන්ට ආහාරයක් වෙන්න කියලා පුළුවන් නම් ඈතකට. ඒකෙන් හරි පිනක් කරගන්න. පින්නතුනේ දානය විතරක් නෙවෙයි ඊට වඩා අනිසංසදායි සීලය කියන එක, ඊටත් වඩා අනිසංසදායි භාවනා කියන එක හැම මොහොතකම පින්නතුනේ හිතට නිතරම කුසල ඩණිදී භාවනාව කිතිහුරු කරගන්න. බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව මේ පින්නතුනේ නිතරම කරන්න හිතින්. හිත නිකන් එහෙම යන දෙන්නට එපා. හිතට ආහාර දෙන්න. පින්නතුනි අපි නිතරම කායට තමයි ආහාර දෙන්නේ. නමුත් පින්නතුනි අපේ ජීවිතය ගැන හරියට ගහක් වගේ. ගහකින් ගෙඩි ඕන නම් ගහේ අගට ගිහිල්ලා අත්තෙන් අනේ මට ගෙඩි දෙන්න, මල් දෙන්න කියලා ගහේ කෙළවරෙන් ඇද්දට මල් ගෙඩි එන්නේ නැහැ. ගහෙන් ගෙඩි මල් එන්න නම් මොකද අපි කරන්න ඕන? ගහේ මුලට පොර දාන්න ඕන, වතුර දාන්න ඕන, ඒව කරන්න ඕන. අන්නේ වගේ තමයි වෙන අපේ ජීවිතයේ යහපත් ප්‍රතිඵල ලැබෙන නම් අපට හොඳ මල්ඵල ජීවිතය තුල ලැබෙන නම් හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙන නම් ජීවිතය සාර්ථක වෙන්න නම් තමන්ගේ ජීවිතයට තමන්ගේ මනසට හොඳ ආහාර දෙන්න පරිත්‍යාග සීලීත්වයේ නැමැති පෝර දාන්න, මෛත්‍රී නැමැති පෝර දාන්න, ප්‍රඥාව නැමැති පෝර දාන්න, මුදිතා ගුණ නැමැති පෝර දාන්න. දාන පින්නතුනේ තමන්ගේ ජීවිතේ ලොකු රැකවරණයක් ලැබෙනවා. හිත හුඟක් නිරෝගී වෙනවා. හිතේ ලෝභ දේශ දෙක හුඟක් අඩු වෙනවා. විශේෂන පින්නතුනේ ධර්ම මාර්ගය යද්දී ප්‍රධානම ලක්ෂණයක් තමයි පින්නතුනේ තමන් මානසික නිරෝගී භාවයක් කරා යන කෙනෙක්ද කියලා තමන්ට බලන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මොකද තමන් මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් වෙන්න ඕන. කරණිමෙද සූත්‍රයේ තියෙන මේකයි. යම් ශාන්ත පදයක් කැමති නම් ඒකේ නා මෛත්‍රී වඩන කෙනෙක් වෙන්නට ඕන. ඒ නිසා මානසිකව නිරෝගී භාවය කරා යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ගමන ආරම්භ වන්නේ පිනතුනේ මෛත්‍රී වඩන්නට ඕන. ඒ වගේම පිනතුනේ පරිත්‍යාග සීලය වෙන්නට ඕන. තමන්ගේ දරුවෝ ඉන්නවා නම්, ඥාතින් ඉන්නවා නම් එයාට විතරක් නෙවෙයි. ඒ වයසෙම ඉන්න වෙනත් අය ඉන්නවා නම් එයාට සලකන්න. තමන්ගේ දරුවට උදව් කරන වගේම පුළුවන් නම් ඒ වගේම අසරණ දරුවෙ දෙන්නෙකුට හරි ලංකාවේ හරි තෝරගෙන උදව් කරන්න. අවුරුද්දට සැරයක් පොත්පත් ටික හරි අරගෙන දෙන්න. මුලදී තමන්ගේ ඥාතිවරයෙකුට හරි කරන්න ඒක. ඊට පස්සේ අසරණම කෙනෙකුට කරන් සමහර ළමයි 5 දිනෙකට 10 දිනෙකට එහෙම උදව් කරන්න ආයෙන්නවා. පින්නතුනි එහෙම කරන්න කරන්න තමන්ගේ මේ පැත්තේ ජීවිතේට තමන් ලොකු ආරක්ෂාවක් දාගන්නේ. එනිසා මෙන්න මේක තමයි ධර්ම ශ්‍රවණයෙන් පළමුවෙන් ලැබෙන අනිසංසය තමයි කම්මස්සගත සම්මා දිට්ඨිය. මේක තමයි ප්‍රඥාවේ මුල් පියවර. මෙන්න මේ කම්මස්සගත සම්මා දිට්ඨිය ලැබෙච්ච තරමට ඒ කෙනා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන කෙනෙක් වෙනවා. හැබැයි පින්නතුනේ මෙහෙම කළත් එයා තාම එයා සසර තුලමයි ඉන්නේ. දැන් මෙතන වැදගත් කරුණු ටිකක් කියනවා. වා කවදානෙන් අහන්න. අපි මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කළත් ධර්මයේ සඳහන් වෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. අවිද්‍යා මුල් වල සංස්කාර හටගන්න කියලා. මොනවද හටගන්න සංඛාර? පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර. අපි රුවන් නැලි සෑයට මහා වටේටම එක ළඟ එක තියෙන අටපිරිකර පූජා කරන්න පුළුවන්. හැබැයි පින්නතුනි අපි හරියට ධර්මයට නාවොත් ඒකෙන් අපිට පිනක් වෙනව නැත්තේ නෑ. ඒකෙන් අපිට දිව්‍ය ලෝකයක් යන්නත් පුළුවන්. කලපකට දිව්‍ය ලෝකයක් යන්න පුළුවන්. හැබැයි අර අවිද්‍යා පත්‍ය සංඛාර මට්ටමටමයි යන්නේ. අපි තාම සසර තුලමයි ඉන්නේ. අපට පින්කම් කිරීමේ ආරසංස විදියට අපට සසරෙදි හොඳ උපතක් ලබන්න පුළුවන්. දරුවෝ ලබන්න පුළුවන්, පින්වත් දරුවෝ ලබන්න පුළුවන්. හැබැයි පින්වත්නි දරුවෝ ටික විතරද අපට ලැබෙන්නේ? සසර පින් කළ දරුවෝ ලැබෙන්න පුළුවන්, හොඳ ස්වාමි පුරුෂයන් බහරයව ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ ස්වාමි පුරුෂයා බහරයව දරුවෝ ටිකත් එක්ක තව ලැබෙන්නේ මොනවද අපට? ඕ මහලු වීම, ලෙඩ වීම, ප්‍රිය අප්‍රියෝග, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රිය සංපයෝග, අකියාගේ අකීකරුකම්, ලෙඩ දුක්, මේ ඔක්කොම ටිකත් එක්ක අපට බාර ගන්න වෙන්නේ. අන්න ඒ නිසා තමයි බුදුදහමෙහි මෙන්න මේ පින්කම් කරන අවස්ථාවේදී අපේ හිතේ ලක්ෂණය අපි මුලින්ම අකුසලෙ නෙමෙයි වුණා. දැන් මේ පින්නතුන් අකුසල කරන්නේ නැහැ. දැන් ඔබ දානමේසේ පින්කම්, සීලමේ පින්කම්, භාවනාවේ පින්කම් කරන්නේ. ඒ කරන වෙලාවේදී අපේ හිතේ මනසේ ස්වභාවය මොකද? දැන් අපි කියමු, දැන් අපි මෙතෙන්ට අපි බුද්ධ පූජාව ගේන්න ආවා. එතකොට අපි හිතන්නේ ආ මේ බුද්ධ ප්‍රතිමාව අහවල් කෙනා පූජා කරපු එක මේ පන්සල අපි මේ විවෘත කරනකොටත් තමයි දැන් ඒ පන්සලට මේ එන්නේ. ආ මේ හාමුදුරුවෝ තාගේ සති පිටි හාමුදුරුවෝ තමයි මේ ඉන්නේ කියලා. මේ අපි ඔක්කොම අර අතීත සංඥාවත් තුළ ඉඳගෙන තමයි පූජා කරන්නේ. දැන් පූජා කළ ගියත් ආ දාන පූජා මෙතන තියෙනවා. ඊතර ගියත් වෙනවා. ආ දැන් මම පූජා කළා තාම මේ සුර තියුනේ. ඒ සිතුවිල්ල තමයි දැන් අපි මේ හිතන්නේ. පින්නතුනේ මේක තමයි පුඤ්ඤාවේ සංඛාරී ලක්ෂණය. නමුත් අපි අවිද්‍යාවෙන් දුර වෙලා දෙන්නේ. තාම අවිද්‍යාව තාම සසර තුල ඉන්නේ මේ. ඒ බුද්ධ පූජාව තමන් සිහි කළා. තමන් රුවන්වැලි සෑයට පූජා කරපු අඩපිරිකර පූජා කළා. ජීවිතේ අවසාන මොහොතේ ඒක මතක් මොහොතේ මොකද වෙන්නේ? දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. නැවත මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. ඉහළ තැනක ඉපදෙන්න පුළුවන්. තමන්ට හොඳ රූප සම්පතිය ලැබෙන්න පුළුවන්. නමුත් බුදුදහමෙන් කියන්නේ මොකද්ද? මේ පින්කම් කරන ගමන් නුවණින් කරන්න. මේ සසර තුල මේ වාසික ලබා ගන්න කරන වගේම සසරෙන් මේ සංසාර චක්‍රයෙන් මේ ජරා මරණ ව්‍යාධි කියන මේ රෝලෙන් ගැලවිලා මේ පැතර එන විදිහට ඉඳගෙන ඒ මානසිකත්වයෙන් ඉඳගෙන කරන්න. ඒක සරල නැහැ ඒක කරන එක. ඒකට තමයි අනිත්‍යතාව පිළිබඳ දැනුමත් එක්ක පරිසම්බද දැනුමත් එක්ක මේක පූජා කරනකොටම සමන් දන්නෝ මේ මම මේ අල්ලන එක, මේ දකින එක, මේ ඉන්ද්‍රිය සංජානනය, මේ මොහොතේ දැන් මේ හටගත්තේ මේ ටික. මේක මම මෙතන තියලා ඒ මොහොතේම මගේ මේ අධ්‍යක්ෂිය මෙතනම නිරුද්ධ වෙනවා. මේ කරුණ ටික අනිත්‍යතාවය නුවණින් දකින්මින් යාඩ කරන්න පුළුවන් නම් එයාට මේ බුද්ධ පූජාව පූජා කිරීමෙහි නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය මේ ඥාතින පින්දින් ඔක්කොම ටිකයට කරන්නත් පුළුවන්. දැන් මේ පින්තුන ඇති සරියුත් හාඳුරු සරියුත් හාමගේ අම්මා කෙනෙක් දුගති හිටිය ප්‍රේතියක් කියලා හිටියා. සරියුත් හාම මොකද කළේ? සරියුත් හාඳුරු දානයක් දීලා අම්මට පින් අනුමෝදන් කළා. රාතන වහන්සේලා පින්කම් කළා තියෙනවා. ඒ රාතන වහන්සේට අවශ්‍යදන් නෙමෙයි පින් කරන්නේ. ඒ පින්කම සූදානම් කරලා ඒ අම්මට බලන්න පුළුවන් විදිහට මානසිකත්වය සලසලා ඒ අම්ම සතුරු කළා, ඒ අම්ම සුගතිගාමි කරවීමයි කළේ. එතකොට එතෙන්දී සරුවත් හාඳුරෝ මේක ප්‍රඥාවෙන් බලන්නේ මේක. ඒතරිය ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ මොකද්ද? තමන්ගේ මේ ආයතන ගැන, ඉන්ද්‍රිය ගැන සම්පූර්ණ සිහියෙන් හා නුවණින් තමයි තමන් ඒ වෙලාවේ ඉන්නේ. තමන් මේ දානමය සීලමය භාවනාවෙන් පින්කම් කරන ගමන්ම තමන් අර හේතුඵල ධම පිළිබඳ නුවණ නිතරම ඇති කර ගනිමින් තමයි ඒත් එක්ක තමයි මේ කටයුතු කරන්නේ. එහෙම කරන්න කරන්න පින්තුනේ අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. මොකක්ද ඒ වෙනස? දැන් අපි කරන වගේ පින්තුනේ නිකුරුනේ කාලේ නාස්ති කිරීම, පුද්ගල විවේචන කිරීම අපි කරනවා වා කඩුව ඊට පස්සේ. අපට ඒක මනසට අසහනයක් එම කරන එක. දැන් අපි පුජ්‍යල විවේචනය කරන්නේ කොයි විදියටද? කවුරු හරි වැරද්දක් කරපු කෙනෙක් හරි අතපසු වීමක් කරු. ඒ සිද්ධියට එහෙම අතීතයට ගිහිල්ලා ඒ සිද්ධිය තුල ජීවත් වෙන ගමන් තමයි අපි පුජ්‍යලන් විවේචනය කරන්නේ. දැන් මේ පුද්ගලයා විවේචනය කරනකොට ඇතැමිට මේ පුද්ගලයා මේක දන්නේ නැත්නම් අපි බනිනවද කියලා. අපි මේ සිද්ධිය එහෙම රඟපාලවලා මෙහෙමයි කළේ මෙහෙමයි මට බැන්නේ කිය කිය අපි මේ පැත්තේ රඟපාන. අන්න ඒ රඟපෑම් අඩු කරනවා පින්නතුනි මේ යථාර්ථයේ තීරුම් ගැනීමත් එක්ක. පුද්ගලයේ වුණත් අඩුපාඩුවක් කියන්න පුළුවන් යනවා කියන්නේ හැබැයි අහුවාක් සිහියෙන් කරන්නේ. පුද්ගලය තුල බැසගෙන ආත්ම සංඥාවෙන් නෙවෙයි යා කරන්නේ. එයා දොස් කියන්නේ පුද්ගලයට නෙවෙයි. එයා වරද පෙන්වා දෙන්නේ. මේ වරද නොකර හිටියනම් මේ ප්‍රතිඵල ටික ලැබෙන්නේ නැහැ. ඈ මේ ටික කරපු නිසා මෙන්න මේ හොඳ දේවල් ටික යාට ලැබුණා කියලා අන්න ඒ මට්ටමේ ඉඳගෙන කරන විවේචනයක් ගැන බුදුදහමේ තියෙනවා. ඒ විවේචනයේ පින්නතුන අහගෙන හිටියොත් ඒ වැරදි කරපු කෙන අහගෙන හිටියත් අපිත් එකමනාප වෙන්නේ. අපි පුද්ගලයට නෙවෙයි දොස් කියන්නේ. නමුත් දැන් අපි කරන විදිහේ බණින් එක අහගෙන හිටි හිටි හිටසින් කොහමද? එයා දැන් මේ තායි ජීවිතේට අපිත් එක්ක කතා කරන්න ගන්න. අපි බල බලනේ ඉන්නවද කියලා බල බලනේ දැන් විවේචනය කරන්නේ. පින්නතුනේ ඒ පුද්ගලයා ඉන්න තැන වුණත් අපි විවේචනය කරන්න පුළුවන් මෙන්න මේ දර්ශනය අපිට ඉඳගෙන. පින්නතුනේ මෙන්න මේ විදිහට තමන්ගේ දර්ශනය වෙනස් වෙනවා, දැක්ම වෙනස් වෙනවා. ඒ දැක්මත් එක්කම තමන්ගේ ජීවිතේ කරන හැම දෙයක්ම තමන් අර්ථවත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ඒ කරන කෙනාගේ ජීවිතයේ තව සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. දැන් අපට ජීවිතයේ සතුට තියෙන්නේ යම් කිසි වැඩක් කළා ඉවරනාට පස්සේ. දැන් අතු ගානවා කියලා. අතු ගානකොට බලනවා, දැන් අතු ගාන කොච්චර විනාඩි 10ක් ආද 20ක් ආද කියලා කලින් බලනවානේ. ඒකට ඒක ඉවර වෙනකම් මනසට සහනයක් නැහැ නේ. ගමනක් යනවා නම් බලනවා හැතැම්ම කීයද, 30ද 40ද 50ද, ආ දැන් 25යි, තා 24යි 23යි. ඔහොම බල බලනේ නේ. අපිට දැන් අපිට මානසික සහනේ තියෙන්නේ මේ වැඩ ටික කළා ඉවරනට පස්සේ නේ. නමුත් වෙනතුනි මේ ධර්මයේ ලැබුණට පස්සේ අපේ ජීවිතේ වෙනස මොකද්ද? ඕ අපට ඒ කරන ගමම්මයි සතුට තියෙන්නේ. Taman හැතැම 25 දුරණයි යන්නේ. පටන් ගත්තු ගමම්ම Taman එක්ක මෛත්‍රී භානාව පටන් ගන්නවා, බුදුගුණ භානාව පටන් ගන්නවා, අනිත්‍ය වඩනවා. තමන්ගේ ගමන යනකොට පින්නතුනි ගමන නිකන් ගිහලා ගෑස් එක පුච්චගෙන විතරක් නෙවෙයි. ඒ ගමන යද්දි තමන් නිවනටත් ළඟා වෙමින් ගියේ. ඒ යන ගමන තමන්ට පාඩුවක් වුණේ නැහැ. ඒ හැම ගමනක්ම හැම වෙලාවකම පින්නතුනි තමන්ට ඉතාම අර්ථ සම්පන්න දෙයක් කරමින් පිරුණු දෙයක් බවට පත් වුණා. තමන් උදේ ඉඳලා රෑ වෙනකම් පැය 8ක් 10ක් වැඩ කළා. තමන්ට ලොකු මුදලක් උපයාගෙන ගෙදරින්න පුළුවන් පිනුතුනේ. ඒක 아무ත දෙයක් නෙවෙයි. ඒක ධර්මයේ දන්නේ නැති කෙනෙක් කරනවා. ඒක අපේ දක්ෂතාවයක් නෙවෙයි. අපේ දක්ෂතාවය මොකද්ද? ඒ තමන් උදේ වැඩට ගිහිපු මොහොත පටන් එන මොහොත දක්වා තමන්ට කොයිතරම් දෙනෙකුට මෛත්‍රී සාගතෝ පිට වෙන්න පුළුවන් වුණාද? කී දෙනෙකුට තමන්ට පරිත්‍යාගයක් කරන්න පුළුවන් වුණාද? ඒ වෙලාව අතරතුරේදී තමන් කොයිතරම් මෛත්‍රී භාන වැඩුවද? ඒ කාලය ඇතුළතදී තමන් කොයිතරම් අනිත්‍ය සංඥා වැඩුවද? අන්න ඒකෙන් තමයි පින්නතුනි තමන්ගේ දක්ෂතාවය තීරණය වෙන්නේ. මම හොඳට අද වැඩ ටික කළා මෙච්චර ගණක් උපය ගත්තා කියලා නෙවෙයි එයා දවස් අන්තිමේදී සතුට වෙන්නේ. මං උදේ 8 ඉඳන් 12 වෙනකම් මං අද අනිත්‍ය භාවනා වඩමින් හිටියේ. මං 12 ඉඳන් 2 වෙනකම් අද බුදුගුණ භාවනා වැඩුවා මං. 2 ඉඳන් 6 වෙනකම් මං අද මෛත්‍රී භාවනා වැඩුවා. අනිත් වැඩක් කරන ගමම පින්නතුනේ ඒ තැනත්තා දහමත් වඩන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මෙහෙම අපේ දැක්ම වෙනස් කරන්න පුළුවන් නම් පින්නතුනේ අන්න ඒක තමයි අපේ පරිපූර්ණ ජීවිතය වෙන්නේ. අපි එවැනි මානසිකත්වයක් ඉඳගෙන අපි වාහනයක යනවා නම් කොහොමද? එතැන්මිට අපි යන පාරේ වාහන 1000ක් වාහන 5000ක් සමහර පාරවල් තියෙන වාහන ලක්ෂය යන පාරවල් තියෙන දවසකට පින්නතුනි ඒ යන වාහන ලක්ෂයමයි මෙහෙම හිතනවද? එක්කෙනෙක්වත් නැහනේ නේ. අපි පින්නතුනි වාහනේ යන ගමන් මේ ඉන්ද්‍රිය පිළිබඳව, ආයතන පිළිබඳව, පරිසම්පාදයේ පිළිබඳව ස්කන්ධ අනිත්‍ය වශයෙන් වඩනව නම් කොහොමද පින්නතුනි? ඒ ගිය වාහන ලක්ෂයෙන්ම ගිහපු වටිනාම කෙන කවුද? තමන් බාටපත් වෙන. තමන්ගේ වාහනේ ඉතර නොවටිනා වාහනයක් වෙන්න පුළුවන්. නවත්වන තමන්ගේ මනසේ තියෙන වටිනාකම නිසා තමන් ගිහපු ඒ වාහනයට උපරිම වටිනාකමක් ඒ මොහොතේ තමන් ලබා දීලා තියෙන මේ ධර්මය තුල. ඒ නිසා පින්තුනේ තබන හැම පියවරක්ම මෛත්‍රිය දිනු කරන පියවරක් බවට පත් කරගන්න. තමන් තබන හැම පියවරක්ම බුදු ගුණ වඩන පියවරක් බවට පත් කරගන්න. තමන් ගන්න හැම හුස්ම රැල්ලක්ම අනිත්‍ය සංඥා වඩන හුස්ම රැල්ලක් බවට පත් කරගන්න. ඒ නිසා තමයි අපේ අතීත සිංහල සාහිත්‍යකරුවන් කිව්වේ බුදු ගුණ මුත්තේපුල් මෙත් බහවුත් මුත්සිත් නොයවා කෙනෙක් හිදු පරවැඩ මුත්තියෝමා කියලා. මගේ කතා කරන වචනය බුදුහාඳුරු පිළිඳ වචනය හැර වෙන වචනයක් නොවේවා. මෙත් බහවුත් මුත්සිත් මගේ සිතුවිලි මෛත්‍රියේ භාවනාවෙන් බැහැර නොවේවා. ඒ වගේම මගේ කටයුතු අනිත්‍යයට උපකාරයක් පිණිස කටයුතු හැර වෙන දෙයක් නොවේවා කියලා. පින්නතුනි සිත කය වචනේ පිළිබඳව අපේ අතීත සාහිත්‍යකරුව දැක්කෙමයි. වචනයක් පිට වෙනවා නම් අනේ මගේ බුදු ගුණයක්ම පිට වෙන්න. සිතනවා නම් මේ සිතුවිල්ලක්ම පිට වෙන්න, ඇති වෙන්න. අතින් දෙයක් කරන නම් අනිත්‍යයට උපකාරයක් පිණිස දෙයක් මගේ අතින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අපි මේ ශරීරය හැමදාම මෙහෙම තියාගන්නේ නැහැ නේ. කවදා හරි දවසක මේ ශරීරය අපි අත්හරිනවා නේ. අද අපි මෙහෙම හොමම කළාට අපිට කවදා හරි මෙහෙම පාලනය කරන්න බැරි වෙනවා. මේ ශරීරයෙන් හිත වෙන් වෙලා වෙන ශරීරයකට අපි හිත යන දවසක් එනවනේ. ඒ ගිහිල්ලා ඉන්න තැනකදී අපේ ශරීරය දිහා බලන විට පින්නතුනි එදාට අපේ ශරීරය මලකඳක් නේනේ. එදාට සමගේ ශරීරය දිහා බලනකොට බලන්න පුළුවන් නම් අපට අනේ මගේ අත් දෙකෙන් මං කොච්චර අම්මට තාත්තට සැලකුවද, කොච්චර මං වැඩි හිටියන්න වැන්දද මේ අත් දෙකෙන්, කොච්චර මගේ දෙපයින් මං පන්සලට විහාරස්ථානට ගියාද, අසරණය බලන්න ගියාද, කොච්චර නම් මගේ මේ ඇස් දෙකෙන් මං බණ පොත්පත් බලලැද්ද, කොයිතරම් මගේ මේ කන් දෙකෙන් මං බණ පොත් බණහලැද්ද ඈ කියලා තමන්ට තමන්ගේ ශරීරය දිහා බලන්න පුළුවන් නම් පිනතුනි එදාට කොච්චර වටිනවද ඈ. ජීවත් වෙලා ඉන්න කාලේ වුණත් තමන්ට පිනතුනි මේ හැඟීම ඇති කරගන්න පුළුවන්. තමන්ගේ අත් දෙක, පා දෙක, තමන්ගේ ඇස් දෙක මේ හැම දෙයක්ම පිනතුනි තමන්ගේ දරුවන්ට කටට ඔබලා කන්න දහන විතරක් නෙවෙයි, මේ අත් දෙකෙන් පිනතුනි ලෝකයකට පිහිට වෙන්න, අනිත්‍යයට උදව් කරන්න, වැඩිහිටියට පූජනීයට වඳින්න මේ පිනතුනේ හුඟා කරන අය. ඒව පිනතුනි කරන්න කරන්න පිනතුනි අපේ හොඳ දර්ශනයක් ඇති කරගත්තොත් අපට මේ සතුට ලබන්න තියෙන දේවල් මේ. දැන් හිතන්න එපා මේව කර කර අපි රැකී ආරක්ෂා කරන්න ඉගෙන ගන්න නැහැ කියලා ඉවත් කරනවා අපි. පිනතුනි මේ දර්ශනය ඉගෙන ගත්තොත් දැන් කරන උපාධි එක නෙවෙයි තව දෙකක් කරනවා. දැන් කරන පෑ ගන්නත් වඩා රැකියාව තමන් කරනවා. මේ පින්නතුන් වගේම අපිත් ඉගෙන ගත්තා. අපිත් මේ පින්නතුන් කරන වගේම රැකී ආරක්ෂා කළා. පැය 8 10 12 රැකී ආරක්ෂා කර කාර්යාලවල අපිත් ওই වගේම පින්නතුනි ඒ කරන ගමම්ම ධර්මෙත් හැසිරුණා. ඒ කරන ගමම්ම භාවනාත් කර නිකම් භාවනා නෙවෙයි මරණානුස්සති භාවනාම කළා. පින්නතුනි දෙකම අපට සම්බරව කරන්න පුළුවන්. මේ පින්නතුන් දරුවන්ට සලකන වගේම අපිත් අපේ අම්මට තාත්තට සැලකුවා. කරන්න පුළුවන් හැමදේම මේ වෙනුවෙන් කළා. දැනටත් කරනවා. පින්නතුනි අපි යුතුයකම් නොකරනව නෙවෙයි, නොකර නෙවෙයි මේ ජීවිතය යන්නේ. ඔබටත් ඔබත් සම්පූර්ණම ආගමික ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ පින්නතුනි අපි අර අපේ යුතුයකම් වගකීම් එහෙම අපි නොකරනව නෙවෙයි. අපි ඒවා දැනටත් හොඳින් කරනවා. දැන් අපි කරන්නේ කන්න බොන ටික දෙන, ඇඳුම් පැනඳුම් ටික දෙන එක, බෙහෙත් ටික දෙන එක විතරයි. නමුත් පින්නතුනි අපි ධර්ම ඉගෙන ගත්ත දවසට අපි කොහොමද හැසිරෙන්නේ? තමන්ගේ ළඟම ඥාතින් 10 දිනක් හරි 15 දිනක් හරි 20 දිනක් හරි තමන් කල්පනා කරලා බලන්න. තමන්ගේ ඥාති මිත්‍රාදීන් මිය ගියාම තමන්ට වැඩිපුරම දුක් වෙන කවුද කියලා ලිස්ට් එකක් කියන්න. 5 දිනක් හරි 10 දිනක් හරි ලියන්න. තමන්ගේ දරුව වෙන්න පුළුවන් ස්වාමි පුරුෂ දරුවෙක් කණියනෝ සමට ඒකයි. වීසා ඉවරුනොත් කණියන්න වෙනවායි. කරන්න දෙයක් නැහැ. පින්නතුනි ඒ අය මිය යන කලින් අපි යට උදව් කළ තියෙනට ඕන. ඒ අය මිය ගියාට පස්සේ මේ හිටිය තැනට වඩා පොඩ්ඩකින් හරි ඉහළ තැනට යන විදිහේ මානසික මට්ටමකට එයාගේ හිත දියුණු වෙන විදිහට යට උදව් කළ තියන්න. තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ස්වාමි භාර්යාවන් වෙන්න පුළුවන්. ඒ අය හැම දෙනාටම පින්නතුණි කෑම බීම බෙහෙත් ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි. එයා පින්කම් කරන අකමැතිනම් තමන් පිනතුනි කරන පින්කමකට හරි උපකාර කරගන්න. දැන් සමහර අම්මලා ඉන්නෝ ඇතැම් විට ඉටි පන්දන් ටික සූදානම් කරලා පහන හදලා ඔක්කොම තියලා දිනු දරුවට පහන පත්තු ගන්න විතරයි තියෙන්නේ. ඒ තරම් දෙයින් හරි දරුවෝ යොමු කරන ඒවට. ඇතැම් විට අම්මා මල් ටික සූදානම් කරලා උදේට දරුවෝ ඉස්කෝලේ යන කලින් අත ගහන්න කියන බුදු පුණ්‍ය රට ගහන්න කියන. ඒ දෙයින් හරි පිනතුනි ටිකෙන් ටික තමන්ගේ දරුවන් සාමි භාර්යාවන් තමන්ගේ සහෝදර සහෝදරියන් ඥාතින් ඒවට යොමු කරන්න ඕනේ. ඇයි ඒ? ඒ අය වෙන් වෙන දවසට පිනුත් අපට හිතට හරි දුකක් ඒකයි. ඒ නිසා ඒ දුක අපට නැති කරගන්න තියෙන කොහොමද? ඔව් ජීවිතේ ඉන්න කාලෙම පිනුතුනේ එයාගේ මනස දිනු වෙන විදිහට උදව් කරන්න. මැරුණාට පස්සේ බදාගෙන අනේ මාව දාලා යන්නේ පෝ කියලා නඩන්න එපා. ඒක කරලා වැඩක් නැහැ පිනුතුනේ. එහෙ කරෝදින් තවත් ඉහළට යන්න තියෙන අවස්ථාවක් මගහැරනවා ආයි පල්ලෙහාට එන ඒගොල්ලෝ. කර්මේ වැණි වැණි තියන අය ඉන්නෝනේ. දෙපැත්තටම බර වින්න අය ඉන්නෝනේ. ඒ ආයිට පස්සේ මේ පැත්තටම එනෝ පල්ලෙහාට එන ඊට පස්සේ. පිනුතුනි එහෙම නෙවෙයි අපි ඉන්න කාලෙ මෙයාගේ මනස දිනුනට උදව් කරන්න. අන්න ඒක තමයි අපි කරන ඉහළම යහපත. ඒතර අපි සඳහන් කළේ මනස නිරෝගී කරන්න යන මේ ගමනේදී පිනුතුනි මුලින් අපි අකුසල් වලින් වෙන් වෙනවා. ඊට පස්සේ අපි ලෞකික කුසලයේ තුල ඉන්නවා. දාන සීල භාවනා පින්කම් කරනවා. හැබැයි මේ පින්කම් කළත් අපි තවම අවිද්‍යාව තුලයි ඉන්නේ. එනිසා බුදු දහමේ වඩාත්ම නිරෝගී මනසක් කියලා කියන්නේ මොකද්ද? ඉහළම ප්‍රඥාවෙන් ඉන්න කෙනා. ඉහළම ප්‍රඥාවෙන් ඉන්න කෙනා කියලා කියන්නේ කවුද? එයා එහෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ සුවඳ දකිනකොට, මනසට සිතුවිලි එනකොට, අපිට වැඩිපුර මේනේ හිතට සිතුවිලි එන එක, ඒ හිතෙනකොටම පින්නතුනේ සිද්ධියට අපි යනවා. අම්මා ගැන හිතනකොටම අම්ම උදා කරපුට එක අම්ම ඉන්න තැන අම්ම ඇඳන් ඉන්නේව මතක් වෙනවා. ගෙදර මතක් කරනකොටම ගෙදර තියෙන තැන දැන් ගෙදර වහලද දන්නේ නැහැ, කවුරුත් ඇවිල්ලාද දන්නේ නැහැ, ගෙදර තියෙන මල ගහට වතුර දැම්මද දන්නේ නැහැ, ඒක දැන් මතක් වෙනවා. පින්නතුනේ හැම ඒ මතක් වෙන හැම මොහොතේම Taman දක්ෂ වෙන්න. දැන් මේ සිහි කරන්නේ ඒ නියම සිද්ධිය නෙවෙයි, තමන්ගේ මනසේ චිත්ත චෛතසිකය තමන්ට සිහිපත් වෙන කියන කාරණය දකින්න තමන් දක්ෂ වෙන්න. පින්නතුනි එහෙම අතීතයේ දැකපු දේ විතරක් නෙවෙයි පින්නතුනි. දැන් ඔබට හිතෙන්න පුළුවන් දැන් ගෙදර දැකපු එක සිහි කරනකොට අතීතයේ මනසේ මෙසේ කරන්න කියලා. ඇත්තටම පින්නතුනි ඔබ දැන් මේ රෙකෝඩරේ දකිනකොට මොකද වෙන්නේ? ඔබ මේක සිහි කරනකොට මේක හඳුනා ගන්නකොට මේ හඳුනා ගන්න එකත් අතීත සිද්ධියක්මයි. වර්තමානයේ ඔබට දෙන්නේ මේකේ වර්ණ මාත්‍රිය විතරයි දෙන. වර්තමානයේ දෙන එකෙන් පින්නතුනි ඔබ රෙකෝඩරයක් කියලා හඳුනා ගන්නෙ නැහැ. ඔබට ආලෝක සංඥා විතරයි තියෙන්නේ. මේක රෙකෝඩරයක් කියලා හඳුනා ගන්නකොට අතීතේ නිරුද්වේච අරමුණක් මනේන්ද්‍රියෙන් ධර්මාලම්බනයක් විදියට මනෝ විඥාන ධාතුවෙන් හඳුනාගන්නේ. ඔබ මේක රෙකෝඩ් දෙයක් කියලා හඳුනා ගන්න එකත් ඔබ මේට කල්ප 100කට කලින් සිද්ධියක් සිහි කිරීමත් දෙකම අතීතේම තමයි. දෙකම අතීතේ වර්තමානයේ නෙවෙයි. වර්තමානයේ කියලා කියන්නේ එකයි තමයි මේ දැන් සිහි කරන අත්දැකීම වර්තමානයි. Taman මේක හඳුනා ගන්නව නම් ප්‍රඥාවෙන් ඒක අතීත නෑ. ඒක තමයි තමන්ගේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. දැන් හිතන්න එපා මේක හඳුනා ගන්න කෙනා එක්කෙනෙක් මං වෙනමයි මම මෙහෙනම් විදර්ශනායෙන් බලනවායි කියලා. පින්නතුනි පංච උපාදස්කන්ධයක් හට ගන්නව නම් ඒ හට ගන්න එකයි තමන්ගේ ජීවිතයයි දෙකක් නෙවෙයි. ඒ ස්කන්ධ පංචකයම තමයි ජීවිතය කියලා කියන්නේ. දැන් මේ රෙකෝඩරේ දකින්නව නම් ඒ මොහොතේ සමස්ත ජීවිතේම මේක විතරයි. ඒ මොහොතේ Tamanට දරුවොත් නැහැ, දෙමව්පියොත් නැහැ, වාහනෙත් නැහැ, එදියක් අමගේ ශරීරයවත් නැහැ Tamanට. ඒ මොහොතේ ඒ ශ්‍රණික වර්තමාන මොහොතේ සම්පූර්ණ ජීවිතය මේ අත්දැකීම විතරමයි. ඒ අත්දැකීම ස්ථාවර දෙයක් නෙවෙයි. ඒක අස්මින් සති දං හෝති, අස්මින් අසති දං හෝති කියන විදිහට මේ හේතු ටික නිසාම හට ගන්නවා, හේතු ටිකම නිසාම නිරුද්ධ වෙනවා කියන කාරණය. පින්නතුනි මේක තමයි බුදුදහමේ ඉහළම දර්ශනය. මේක තමයි දුක නිදහස් වීමේ ඉහළම දැක්ම. හැබැයි මේක යන ගමන තුල පිනතුනි අපට ලස්සනට පෙරහැරක යනවා වගේ. හේවිසි ගහමින් සංගීත භාණ්ඩ වයමින් මල් මාලා දමමින් අපට යන්න පුළුවන් ගමනක් මේ තියෙන්නේ. දුක් විඳීම යන ගමනක් නෙවෙයි. ප්‍රීතිය පිනතුනි සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය කියන එක. ප්‍රීතිය වඩමින් යන්නේ අපි. අපි දන් දීලා සතුටු වෙනවා, අනිත්ට උදව් කළා සතුටු වෙනවා. ඒව කරමින් මේ ගමන අපි යන්නේ නිසා තමයි බුදුහමෝ දේශනා කළේ මණ්ඩපෙය්‍ය මිදම් භික්ඛවේ බ්‍රහ්මචරියං කියලා. මේ බඹසර හරියට මිහිරි පානයක් වගේ කියලා. බඩගිනි වෙච්ච කෙනෙකුට හරියට මී වදයක් දුන්නා වගේ. ඉතාම ලස්සන මිහිරි පානයක් පානේ කරමින් යන ගමනක් වගේ පිනතුනි මේක. මේක දුක් විඳීම යන ගමනක් නෙවෙයි. දුක් විඳීම යන ගමන යන්නේ බෝසත්වරු. බෝසත්යන් වහන්සේලා දුෂ්කර ක්‍රියා කරමින් පාරමිතා පුරමින් යන්නේ. උන්වහන්සේලා යන්නේ යන ගමන මැප් එක හොයාගන්නේ. අපිට කොහොමද? අපි මැප් එක බුදුහාම අපිට දීලා තියෙන අපි අරගෙන යන්නේ මැප් එක. ඒකයි වෙනස අපේ. ඒක සම්පූර්ණ පින්නතුනේ ස්වර්ග මාර්ගයත් මොක්ෂ මාර්ගයත් පැහැදිලිවම හඳුනාගෙන. ස්වර්ග මාර්ගය කියන්නේ කම්මස්සගත සම්මාදිටිය තුළ ඉඳගෙන මෙන්න මේ දාන සීල භාවනා කිරීමත්. මොක්ෂ මාර්ගය කියලා කියන්නේ පරිසම්බාධි පිළිබඳ අවබෝධය තුළ ඉඳගෙන අනිත්‍යතාවය පිළිබඳ සම්පූර්ණ අධ්‍යක්ීම ලැබමින් අනිත්‍යතාවේ දකිමින් මේ යන ගමන. ඒ යන ගමනේදී පිනතුනේ හැකිතාක් දුරට හිත සමාධිමත් කරගන්න. පංච නීවරණ දුරු කරගන්න. දවසින් දවසේ පිනතුනේ තත්පරයේ හරි. තමන් භාවනා කරන වෙලාව වැඩි කරන්න. මෛත්‍රී භාවනාව ආනාපානසති භාවනාව මේ වැඩි කරන පිනතුනේ ජීවිතේට ලොකු සහනයක් ලැබෙනවා. මුලදී ටිකක් අමාරුයි. නමුත් ටික කලක් ගියාට පස්සේ අර රේලි පීරි දෙක උඩට කොච්චි තියාගත්තා වගේ ඊට පස්සේ අතින් උනත් අල්ලු කරන් යන බලු. පින්නතුනේ කලක් භාවනා කර කර හුරුුණාට පස්සේ ඒක තමන්ගේ ජීවිතේට දැනෙනවා මේක. ජීවිතයත් එකකට බාත් වෙනවා. ඊට පස්සේ නොකර බැරි වෙනවා මේක. සතුට ඒක ඊට පස්සේ. හැම මොහොතෙම විවේකීන හැම මොහොතකම තමන් මේත් ධර්මයත් එක්ක ඉන්නේ. ඇතැම් විට තමන් පාටි එකට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒ ඇත්ත කින්න ගමනු තමන් එක්ක අනිත්‍ය සංඥා වඩනවා, බුදුගුණ බහනවා, අනිත්‍ය ඇත්ත ගිනාවෙමේ මේ ඉන්නේ. ඉන්න ගමන තමන්ට මේ අභ්‍යන්තරයේ ධම්මවිචය සම්බෝධිය කියන්නේ මේ. ඈ අනිත්‍යයි හිතන්නේ මේගොල්ලොත් එක විනෝද වෙනවයි කියලා. නමුත් ඒගොල්ලොන සතුටෙන් තියාගන්නේ මින් තමන් එක්ක බුදුගුණේ කරන ඒ දල්වා කින පහන් ටික ඔක්කොම අනේ පහන් ටික ඔක්කොම බුදුහාමරණ පූජාය වගේ තමන් හිතින් හිතනවා. මේ මල් ගැනල සමහර අය මල් වලින් ඉතින් වාන් කාල කර අනේ මේ මල් ටික ඔක්කොම බුදුහාමරණ පූජාය වගේ එයා මනසින් ඒ ටික පූජා කරනවා. පින්නතුනි මේ ධර්ම මාර්ගයේ යද්දි ලක්ෂණය මොකද්ද? ඉන්ද්‍රිය ධර්ම, ඉන්ද්‍රිය කියන අධිපති කියන එක. තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛත්වයේ බාට පත් වෙන ලක්ෂණ ටිකක් ඉදිරියට එනවා. මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේව තමයි ජීවිතේහි ඉහළින්ම තියෙන්නේ. දැන් අනිත්‍යව පල්ලෙහාට දාලා නැහැ. දැන් තමන්ගේ දරුවා රැකියාව මෙතන තියෙන්නේ. දැන් පල්ලෙහා තිබිච්ච සද්ධාහදී ටික මේ පැතර ගන්නවා දැන් ටිකෙන් ටික. මේව පල්ලෙහාට වෙලා මේ ටිකක් දැන් ටික ටික මෙහාට ගිහිල්ලා. පින්නතුනි තමන් දැනට දක්වන ප්‍රමුඛත්වයේ එහෙම තිබිද්දී හොයව දිනු කරන ගමන් ඊට වඩා අහිරට පල්ලෙහා තිබිච්ච ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය මේ ටික තමයි තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම. මේක තමයි තමන්ගේ සතුට. තමන් අනිත් දේවල් කරන්නේ යුතුයකම් විදියට විතරයි කරන්නේ. තමන් දන්නෝ ඒ වගේ නියම සතුටක් නැහැ කියලා. දරුවේ බලන්නේ කොච්චර දරුවේ හැදුවත් තමන් කවදාහරි දරුවෝ වෙන කෙනෙකුට දීලා මේ පැත්ත බලාගන්න වෙනවා. තමන්ගේ ශරීරයත් බලන් කොච්චර ලස්සනද කිමිච්ච දෙයදනේ. ටිකෙන් ටික බලන වයසට ගිහිපු වැඩිනේ. තමන්ගේ ශරීරයට එහෙම වුණා නන්නේ අනිත් කෙනෙක් අහක නොලබ ඉඳීදනේ. නොබල ඉඳීද? බලල ඉඳීද? පින්නතුනි අපි මෙච්චර සලකපු ශරීරයවත් අපටයි නොසලකුවනම් අනිත්‍යය ගැන කවර කතාද? කොච්චර උදව් කරාද, කෑම බීම දුන්නද, කොණ්ඩේ පීරුවදනේ? අපි හිටිය කිව්ව විදියට වුණද? නෑනේනේ. අපට තොරාම අපේ ලස්සන කෙස් ටිකේ පැහැ ගත්ත, වයස ගත්තා, නිරෝගී බව ගත්තා, යෝන් බව, රූප සම්පත්‍ය ඔක්කොම පැහැර ගනිමින් මෙ යන්නේ. එනිසා තමන්ගේ ජීවිතයේ ඉහළම පරමාර්ථය බවට පත් වෙන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම, මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම වඩමින් හිටියොත් කෙනෙක්, ඒක නම් මිය ගියොත් මොකද වෙන්නේ? මහා නාම සාක්‍ය කියලා සාක්‍ය කුමාරයෙක් බුදුහාමුදුරන්ගේ දවසක් දහන බුදුහාමුදුරනේ, අපි ඊටාම සංකීර්ණ ජීවිත ගත කරන්නේ. රාජසේවයේ දිලින ඇතමිට වැරදි කරුවන්ට දඬුවම් දෙනවා. ඒ වෙනි වෙලාවක අපි මිය ගියොත් අපට මොකද වෙන්නේ කියලා අහනවා. බුදුහාමර මොකද කියන්නේ? බුදුන් සඳහන් කරනවා ඉන්ද්‍රිය ධර්ම දිනු කෙනෙක් කරපු කෙනෙක් විදියට කොයිතරම් සංකීර්ණ වෙලාවක මිය ගියත් ඒතනට දුගති ගාමි වෙන්නේ නැහැ කියලා. හරියට ගඟක් පැත්තට නැවිලා තියෙන ගහක් කොයි පැත්තෙන් කැපුවත් වැටෙන කොහටද? ගඟ තමයි වැටෙන්නේ. අන්න ඒ වගේ ඉන්ද්‍රිය ධර්ම දිනු කරපු කෙනෙක් ඉන්නවා නම් යා ගුවනිදි මියන්න පුළුවන්, යුද බිමකදී මැරෙන්න පුළුවන්, සටන් බිමකදී මැරෙන්න පුළුවන්, මහා මග අනතුරකින් මැරෙන්න පුළුවන්. නමුත් යා කිසි දිනක යා දුගති ගාමි වෙන්නේ නැහැ. හේතරක් නෙවෙයි පිනතුනි. සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් කරනවා මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කරු ප්‍රමාණයට යාට තමන් ඉපදෙන තැන තීරණය කරන්න පුළුවන්. තමන් නැවත මනුස්ස ලෝකෙට දෙන්නේ, දිවි ලෝකෙට දෙන්නේ, බ්‍රහ්ම ලෝකෙට දෙන්නේ කියලා තමන් නැවත උපදින තැන තමන්ටම තීරණය කරන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කරු ප්‍රමාණයට. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, උපත විතරක් නෙවෙයි, උපදින ප්‍රදේශය තීරණය කරන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය ධර්ම ඉහළටම දිනු කළ ලෝකයේ පාරණ කෙනා කවුද? බෝසත්වරේ. බෝසත්වරේ කිපදිනකට මොනවද තීරණය කළ තියෙන්නේ? පස් මහ බැලුම් කියන්නේ ඒවා. කාලය, ද්වීපය, දේශය, කුලය, මව ඔක්කොම තීරණය කළ තියෙන්නේ. ඉපදෙන්නේ කොයි කාලේද, කොයි රටේද, කොයි ප්‍රදේශේද, කොයි කුලේද, අම්මා කවුද? විතරක් නෙවෙයි මව් කුසේ පිළිසඳ ගන්නෙ ඉතාම සිහියෙන්, මාස 10ක් පුරා ඉන්නේ සිහියෙන්, මව් කුසෙන් බිහි වෙන සිහියෙන්. පින්නතුනි සම්පූර්ණ තමන්ගේ ජීවිතය තීරණය කරන්න පුළුවන් මට්ටමට, තමන්ට පාලනය කරන්න පුළුවන් මට්ටමටපත් වෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම තමන් වඩලා තිබුති. ඒ කියන්නේ මෙන්න මේ පරිස්සමදි වෙන දැනුමත් එක්ක පින්නතුනි හැකිතාක් දුරට ඒ තැනත්තා ජීවිතයේ හැම තැනදීම එයාගේ ප්‍රමුඛත්වය වෙන ශ්‍රද්ධාව. නිතරම නිතරම යාට තේරුවණයි මතක් වෙන්නේ බුදුහාමුදුරෝ ධර්මයේ සංගය. නිතරම වීරිය තින්න කොහොම හරි මං අකුසලෙන් දුර වෙනවා, කොහොම හරි කුසල වඩන්න ඕන කියලා වීරිය තියෙන. සතිය. නිතරම සතිපට්ඨානේ තුරමයි ඉන්නේ. තමන්ගේ කාය ගැන සිහිය ගැන තමන් දරුවෙක් හැදුවත්, දරුවක් දරුවෙක් බලමින් හිටියත්, ගෙදර වැඩ කළත්, රැකියාවට ගියත්, කොලෙජ් එකට ගියත්, යුනිවර්සිටියට ගියත්, කොතෙන්ට ගියත් තමන් නිතරම සිහියෙන් තමන් ඉන්නේ. නිදිය ගත්තා සිහියෙන් ඉන්නේ තමන්. ඒ විතරක් නෙවෙයි හැම මොහොතකම සමාධිය වඩනවා. මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය හැම මොහොතකම තමන් අවස්ථාවක් කරගන්න තමන්ගේ හිත වඩනවා. තියෙන දෙන මනුස්ස ලෝකේ අපට ලොකු වාසියක් මේ ලැබිලා තියෙන මේ අවස්ථාව. පින්නතුනි මේ මනුස්ස ලෝකේ ඔබට මේ ලැබිච්ච ටික පහසුකම් ටික හැමදාම තියෙන්නේ නැ නේ නේ. කවදා හරි අපට මේ ටික ඔක්කොම හැම වෙනවනේ අපේ ශරීරයත් එක්ක. පින්නතුනි එදාට හිතන්න පුළුවන්ද මේ පහසුකම් ටික එහෙම මේ විදිහටම ලැබෙන තැනක ඉපදෙන්න පුළුවන් කියලා? පින්නතුනි සරල නෑ ඒක, ලේසි නෑ ඒක. මනුස්ස ලෝකෙට එන්න පුළුවන් ඇතැම්මිට අප්‍රිකාව වගේ කොහෙරි ඈත යන්න පුළුවන්. නැත්නම් ඇතැම්මිට ඉන්දියාව වගේ කොහෙරි යන්න පුළුවන් නේ. ඇතැම්මිට කියුබා වගේ මදුරු වෙන රටකට යන්න පුළුවන්. ඒකේ කොයි පරාදද යාද දන්නේ නැ නේ. නමුත් ඒ ඔක්කොම ටික බේරිලා ඇවිල්ලා නේ මේ වගේ පරිසරයට ඔක්කොම ටික ඇවිල්ලා ධර්මයත් ලැබිලා බණත් අහන ලැබිලා. පින්නතුනේ මේ ඔක්කොම ටික එකට එන මොහොතක මේ වගේ පහසුකම් ටික හිතන්න පුළුවන්ද ලේසින් ලැබෙයි කියලා? ලැබෙන්නත් පුළුවන්. පින්නතුනි ඒක අර ලක්ෂයකින් දස ලක්ෂයකින් ඇදෙන ලොතරැයකටත් වඩා අමාරු දෙයක් ඒක. ඒ නිසා මේ ලැබෙච්ච අවස්ථාව පින්නතුනි සරල දෙයක් කියලා හිතන්න එපා. නිතරම මේකේ වටිනාකම හිතන්න. තමන් මේ ලබාගෙන තියෙන කෝටියකින්වත් ලබා ගන්න බැරි ලොතරැයියක් තමයි ඇදලා තියෙන කියලා හිතන්න. ඒ නිසා හැම මොහොතේම ධර්මයේ වැදගත්ම කරුණෝ අහන්නට උනන්දු වෙන YouTube එකට ගිහලා තමන්ට හොඳ බණ අහන්න පුළුවන් ඕන තරම් තියෙනවා. තමන් තෝරගන්න දක්ෂ වෙන්න. ඊළඟට පින්නතුනි, හැකිතාක් දුරට අභිඥා සූත්‍රය දැක්වෙනවා. නුවණැති කෙනෙක් නම් අංගුත්තර නිකාය අභිඥා කියලා සූත්‍රයක් තියෙනවා. නුවණැති කෙනෙක් නම් දැනුමක් වශයෙන් දිනු කරනවා නම් දිනු කරන් තියෙන දැනුම මොකද්ද කියලා. නුවණැති කෙනෙක් නම් තමන්ගේ විශිෂ්ට බුද්ධියෙන් ප්‍රහීන කරන්න ඕන නම් මොකද්ද ප්‍රහීන කරන් තියෙන්නේ. නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ට බුද්ධියෙන් වඩන්න තියෙනවා නම් මොකද්ද වඩන් තියෙන්නේ. නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ට බුද්ධියෙන් සාක්ෂාත් කරන් තියෙනවා නම් මොකද්ද සාක්ෂාත් කරන්නේ කියලා. නුවණැති කෙනෙක් නම් තමන්ගේ ප්‍රඥාවෙන් තමන්ගේ දැනුම උරගා බලන තමන්ගේ බුද්ධියෙන් මේ ලෝකේ ලබන තියෙන ඉහළම අධ්‍යාපනය මොකද්ද? පංච උපාදානස්කන්ධය පිළිබඳ දැන ගැනීම. ඊන අපේ ජීවිතේ මොකද්ද කියලා දැනගන්න මේ ඒ මොහොතේ ඇති වෙන ඒ මොහොතේ වැය වෙලා යන ස්කන්ධ පංචකය වෙන වෙනම තේරුම් ගන්න දක්ෂ වෙනියට වෙනම දේශනා තියෙනවා. මේක තමයි කියලා මම බෞද්ධ අධ්‍යාපනය. නුවණැති කෙනෙක් තමන්ගේ ප්‍රඥාවෙන් දුරු කරන්න ඕන නම් දුරු කරන්න තියෙන මොකද්ද? දුරු කරන්න තියෙන කාරණා දෙකයි. ඒ තමයි අවිද්‍යාවයි භව තණ්හාවයි. අවිද්‍යාවයි භව තණ්හාවයි. නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් අවබෝධ කරන්න ඕන නම් වඩන්න ඕන නම් වඩන කාරණා දෙකක් තියෙනවා. මොකද්ද? මේ තමයි සමත විදර්ශනා. නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කරන් තියෙනවා නම් සාක්ෂාත් කරන ඕන කාරණා දෙකක් තියෙනවා. මොනවද? විද්‍යා විමුක්ති කියන කාරණා දෙක. විමුක්තියත් විද්‍යාවත්. නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් තමන්ගේ අධ්‍යාපනය ඉහළම අධ්‍යාපනය බලන්නේ මොහොගෙන්ද? බුදු දහමෙන්. එයා පංච වංශකන්දේ ගැන කොච්චර දැනවත් කෙනෙක්ද කියන කාරණය මත. නුවණැති කෙනෙක් කොයිතරම් තමන්ගේ ඥානයේ තියෙද කියලා බලන්න තව ලක්ෂණයක් තමයි කොච්චර දුරු කළ තියෙනවද කියලා. මොකද දුරු කරන්න ඕනේ? භව තණ්හාවත් අවිද්‍යාවත්. අවිද්‍යා භව තණ්හා. නුවණැති කෙනෙක් කොච්චරනම් වඩන්න ඕන නම් වඩන්න ඕනද කියලා බලන්නේ තමන්ගේ ඥාණයෙන් වැඩි උතු කාරණා මොනවද? සමතේ දර්ශනා දෙක. සමතේ තමයි තමන්ගේ GPS එක. විදර්ශනා තමයි IQ එක. තමන් කොච්චර කාලයක් සමත භාවනාව තුල ඉන්න දක්ෂද කියන එක මත තමයි තමන්ගේ ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක කියලා කියන්නේ බුදුදහම. ඒ සමාධිමත් සිතින් තමන් කොච්චර දක්ෂද අනිත්‍යතාවය බලන්න ඒක තමයි ඉන්ටෙලිජන්ස් කෝෂන් එක. ඔන්න බුදුදහමේ IQ එකයි GPS එකයි TP එකයි. පින්නතුනි, නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් සාක්ෂාත් කරන ඕන විමුක්තියත් විද්‍යාවත්. විද්‍යාව කියලා කියන්නේ මෙන්න මේ පරිසමාධි පිළිවන් දැනුම සහිත චතුරාර්ය අවබෝධය. විමුක්තිය කියන්නේ මේ දුකෙන් නිදහස් වීම. පින්නතුනි, මේ හතරෙන් කියන්නේ වෙන දෙයක් නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය. භව තණ්හාව අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? සමුදය සත්‍ය. සමත විදර්ශනා කියලා කියන්නේ මොකද්ද? මාර්ග සත්‍ය. විමුක්ති අවිද්‍යාව කියන්නේ මොකද්ද? නිරෝධ සත්‍ය. චතුරාර්ය සත්‍ය. පින්නතුනි, ධර්මය හොඳට අධ්‍යයනය කරනකොට බලන්න පුළුවන් බුදුදහමේ සමානත්වතාවයක් තියෙනවා. බුදුදහම කොතනින් ගත්තත් උගන්වන්නේ දුක දුකෙන් නිදහස් වීමේ මාර්ගය. ඒක එකක් කියලා තියෙන පුළුවන්, දෙකක් කියලා තියෙන පුළුවන්, හතරක් කියලා තියෙන පුළුවන්. සමහර තැන්වල දුක සත්‍ය විතරයි. සමහර තැන්වල මාර්ග සත්‍ය විතරයි. සමහර තැන්වල සමුදි සත්‍ය විතරයි. හැබැයි එකක් තේරුම් ගත්ත ගමන් මේ අදක්ෂයි හතරම තේරුම් ගන්න. ඒක තමයි බුදුදහමේ තියෙන ලක්ෂණය. ඒ නිසා කොතනින් ගත්තත් පිනතුනි බුදුදහමේ අවසාන ඉලක්කය දුකෙන් නිදහස් වීම. දුකෙන් නිදහස් වුණාද කියන එක තීරණය වන්නේ තමන් කරපු පින්කම් වල ලිස්ට් එක යනව නෙවෙයි. ඕ තමන් කොච්චරනම් අනිත්‍යය වැඩුවද, තමන් ඇහෙන් රූපය දකිනකොට කනෙන් ශබ්ද අහනකොට තමන් කොච්චර දක්ෂද, මේ අත්දැකීම ඇතිවන්නේ මේ මොහොතෙමයි කියලා දකින්න, තමන් කොච්චර දක්ෂද කියන කාරණය මතයි තමන්ගේ දක්ෂතාවය බලන්න. ඒ දක්ෂතාවයේ හිටිය පමණට පින්නතුනේ තමන් ලෙඩවීමෙන් නිදහස් වෙලා, තමන් මහලු වීමෙන් නිදහස් වෙලා, මරණයෙන් නිදහස් වෙලා, නැවත ඉපදීමෙන් නිදහස් වෙලා, ඒ මට්ටමල තමන් නිරෝගී කෙනෙක්. මේ ලෝකයේ ලෙඩ වෙන ලෝකයේ මානසික රෝගින් ඉන්න ලෝකයේ ඔබ මානසික සුවපත් භාවයෙන් ඉන්න කෙනෙක්. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ රෝගින් ඉන්න ලෝකයේ නිරෝගී වෙන්න කියලා. පින්වතුනි අද අප සඳහන් කළේ සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනසේසු විහරාමනාතුරා. සැපසේ අපි ජීවත් වෙනවා ලෙඩුන් ඉන ලෝකයේ ලෙඩ නොවෙච්ච කෙනෙක් විදියට, මානසික නිරෝගී කෙනෙක් වගේ ඉන්න, ලෝභ කරන ලෝකයේ ඔබ ලෝභ නොකර ඉන්න, අනිත්‍යයේ දිනුට ඊර්ෂ්‍යා කරන ලෝකයේ ඔබ ඊර්ෂ්‍යා නොකර ඉන්න, අනිත්‍යයේ දුකේදී සතුට වෙන ලෝකයේ ඔබ කරුණාවෙන් ඉන්න කෙනෙක් වෙන්න. ඇහැට දකින රූප ආදී නිරුද්ධුණාට පස්සේ ඇති කියලා නිත්‍ය සංඥාවෙන් ගන්න ලෝකයේ ඔබ අනිත්‍ය සංඥාවෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙන්න. ලෝකයේ ගහ බැන ගන්න ලෝකයේ නිතර අනිත් හැම දෙනාම තමන්ගේ දරුවන් වගේ බලන් පුළුවන් මනසක් ඇසක් ඇති කරගන්න, එවැනි ඇසකින් ලෝකයේ දෙස බලන්න. ලෝකයේ රූප ශබ්ද ආදී බලලා ඒ තුල බැස ගන්න ලෝකයේ බාහිර රූප ශබ්ද ආදී දකිනකොටම ඒ දකින්නේ ඒ තේන්නේ තමන්ගේ මේ අභ්‍යන්තර ස්වභාවය නේද කියලා අභ්‍යන්තරයෙන් දකින්න හුරු වෙන මනසක් ඇති කරගන්න. මේ සඳහා පින්නතුනි බුදුහාම දේශනා කරපු මාවත සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙ තුල ඉන්න තුරු ඉන්නකම් බුදුහාමර දේශනා කරනවා ඔබට මායාව පේනවා, මායාට ඔබව පේන්නේ නැහැ කියලා. සතර සතිපට්ඨාන යම් කිසි වෙලාවක වෙන් වුණා නම් ඉවත් වුණා නම් එදාට ඔබට මායාව පේන්නේ නැහැ, මායාට ඔබව පේනවා කියලා. ඒ නිසා හැම මොහොතකම තමන්ගේ කය වචනේ ගැන, තමන්ගේ කය සිත ගැන නිතර සිහිය දිනු කරන්න, ඒ සිහිය දිනු කරන හැම මොහොතකම නුවණ දිනු කරන්න, ප්‍රඥාවෙන් බලන්න, අනිත්‍යතාවේ නිතරම නුවණින් දකින්න හුරු වෙන්න. ඒ මට්ටමට පින්නතුනි තමන්ගේ මේ ආයතන දිනු වෙනව, ඇස කියන ආයතනය දිනු වෙනව, කන කියන ආයතනය දිනු වෙනව, මේව ඉතාම සංවේදී වෙනව, සක්‍රීය වෙනව, සජීවී වෙනව, තීරු වෙනව. මේක ඉහළටම දිනු වෙච්ච ලක්ෂණයක් ගැන මජ්ක්‍ධිම නිකාය අවසාන සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අවස්ථාවක් ලැබුණොත් කියවන්න. Google එකේ හැරි බලන්න පුළුවන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා ගොහම තියෙනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මජ්ක්‍ධිම නිකාය 152 වෙනි සූත්‍රය. ඒකෙන් කියනවා මේ කුසලයේ දිනු කරපු කෙනා ඇසෙන් රූපයක් දකිනකොට මෙයාට සුබ හෝ අසුබ හැඟීමක් ඇති වුණා නම් ඒ සුබ අසුබ හැඟීම් දෙකම දුරු කරන්න පුළුවන් ඉතාම තියුණු ශක්තියක් යාට තියෙයි කියලා. කොහොමද හරියට ඇසෙන් දකින රූපය ගැන යාට ඇතිවන රාග ද්වේෂ දෙක දුරු කරන්න ගත වෙන්නේ කොයි වෙලාවද්ද? ඇසිපිය ගහන මොහොතකදී ඒ පිරඳ යට ආසාව දුරු වෙනවා. කනෙන් අහන ශබ්දය තුලින් ඇතිවන රාග ද්වේෂ දෙක දුරු වෙන යට කොච්චරද ගත වෙන්නේ? අසුරු සැනක් ගහන මොහොතේ. නාසයට එන ගඳ සුවඳක් ගැන ඇතිවන රාග ද්වේෂ දුරු කරන යට කොච්චර වෙලාවද ගත වෙන්නේ? ඔව්, නෙළුම් පතක තියෙන වතුර බිඳක් වැටෙන මොහොතක වගේ තම සුළු මොහොතකදී නහයට ඇති වෙන ගඳ සුවඳ ගැන රාග දේශ දෙක දුර වෙලා, දිවට රසයක් ඇති වෙනවා නම් ඒ රසය තුළ රාග දේශ ඇති වෙනවා නම් ඒ රාග දේශ දුර වෙන යට කොච්චරද ගත වෙන කාලය? ඔව්, දත් දිවේ කෙළවට තියෙන කෙළ බිඳක් බිමට වැටෙන මොහොතකට වගේ ඒ සුළු මොහොතකදී රසය ගැන ඇති වෙන ආසාවන් දේශයන් දුර වෙලා, ශරීරයට දැනෙන පහසෙන් ඇතිවන රාග දේශ දුරෙන්ද කොච්චර වෙලාද ගත වෙන්නේ? ඕන අතක් හරියට දිගු කලාවක් කෙටි කරන අත වාරයක නැත්තම් හකුලපුව තද්දි කරනවා වගේ ඉතාම සුළු මොහොතකදී ශරීරයේ පිළිවඳ ස්පර්ශින් ඇතිවන එක රාගදේශ දුර වෙනවා. මනසට ඇතිවන සිතුවිල්ලක් ගැන රාගදේශ දුර වෙනකොට ගත වෙන කාලය කොහමද? ඉතාම ගිනියම් වෙන්න රත් වෙච්ච යකඩ භාජනයකට වතුර බිඳක් දානකොට දියෙලෙල යනවා ඉක්මනට. ඒ වගේ සුළු මොහොතකදී එයාට හිතට එන අරමුණු ගැන රාගදේශ දුර වෙනවා. දුර වෙන විතරක් නෙවෙයි දුර වෙලා එයාගේ හිත මෛත්‍රියේ පිහිටනවා. එයාගේ හිත උපේක්ෂාවේ පිහිටනවා. උපේක්ෂා සාගත වෙනවා. පින්නතුනේ උපේක්ෂාව තමයි බුදුදහමෙහි ඉහෙළම දිනුව මේ හැම දෙයකම වෙන්නේ. එයා පෙරලෙන ලෝකෙහි පුට්ටස් ලෝක ධම්මේහි අශෝකං විරජං කේමං. එයා ශෝක කරන්නේ නැහැ. එයා රාගය ඇති කරගන්නේ නැහැ. එයා සංසිඳීමට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි ඉගෙන ගන්න නම් ඔබ ඉගෙන ගන්න ගමන් දරුවෝ පෝෂණය කරන ගමන් තමන්ගේ ස්වාමි භාර්යාවගෙන් යුතුයකම් කරනවා ඒ හොඳට මෛත්‍රී සාගතව කරන ගමන් රැකී රක්ෂා කරනවා ඒව කරන ගමන් තමන්ගේ මෞදීමවට සලකන ගමන් ඒ ඇස් සමග එකට අත්වල බැඳගෙන මේ පින්නතුනි ආධ්‍යාත්මික ගමනේහි දිනපතාම ටිකෙන් ටික ඉදිරියට යන්නට බලන්න. ගතවන හැම තත්ත්වයක් පාසාම කියන්නේ පින්නතුනි මේ ගෞතම සම්බුදු ශාසනය ඔබට අහිමි වෙනවා කියන එකයි. ගතවන හැම මොහොතක්ම කියන්නේ අපි මරණයට ලං වෙනවා කියන කාරණේ විතරක් නෙවෙයි. ගතවන හැම තත්ත්වයකම ඔරලෝසි හැම තත්ත්වයක්ම කියන්නේ තත්ත්වයකින් ගෞතම සම්බුදු ශාසනය ඔබට අවසන් කියලා. ඒක අවසන් වෙන්න කලින් පින්නතුනි ඉතාම දුර්ලභව ලබාගත්තු මහා නියං කාලයකදී මහා කාන්තාරයක් මැදදී හමු වෙච්ච ශස්ත්‍රීය ക്ഷേම භූමියක් වගේ මේ සම්බුද්ධ ශාසනය හමු වුණා පින්නතුනි. මේක නිකන් ගත වෙන දෙන්න එපා පින්නතුනි. මේක තුල ගත ගන්න පුළුවන් ඉහළම වාසිය ගන්න. මේක දා බුද්ධ ශාසනය කලින් අවුරුදු 7 කෙනම් ගත්තා. අවුරුදු 80 දී බක්කුල හාමුදුරුවෝ ගත්තා. අවුරුදු 100 දී මහණචාර්ය ගත්තා. අවුරුදු 120 දී මහණ වෙච්ච සෝනා මෙහෙණිය රාධා හාමුදුරුවෝ මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ගත්තා. රාධා හාමුදුරුවෝ සෝනා දෙන්න මහණුනි අවුරුදු කීයේද? අවුරුදු 120 දී මහණුනි. 120 දී මහණ රැණීති වරාගෙන භාවනා කර සක්මන් කළා. ඔබ අපේ හැම දෙනාගේම මේ ආචි කෙනෙක්. නිකං ආචිලත් නෙවෙයි. ඉතින් ඔබ හිතනද ඔබ වයසට ගිහිල්ලා කියලා? පින්නතුනි වයස හිතන්න එපා. මේ ධර්මයේ තුල ඉන්නකන් මේ අනිත්‍ය සංඥා වඩනකන් පින්නතුල ඔබ වයසට ගිහපු කෙනෙක් නෙවෙයි. ඔබ ජරා දුකේ නිදහස් වෙච්ච කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ඔබ මරණ දුකෙන් නිදහස් වෙලා මරණයට කලින් මරණ දුකෙන් නිදහස් වෙන මාවතක් බුදුදහමෙන් කියන්නේ වෙනත් ආගම්වල විමුක්තිය කියන්නේ මරණයෙන් පස්සේ. නමුත් බුදු සමයේ මරණය විමුක්තිය කියලා කියන්නේ කොහොමද? මරණයට කලින් විමුක්තිය ලැබලා තවදුරටත් අපි දරුවෝ සමග ඥාති සමග ජීවත් වෙනවා අපි. පින්නතුනේ වෙන්නේ වටිනා සම්බුද්ධ ශාසනයක් අපට මහා මැණිකක් වගේ උපදිනකොටම ලැබිලා තියෙන බන්දේසියක දීලා. ඒක උපතින් ලැබුණා කියලා හැලුට ලක් කරන්න එපා. උපතින් බෞද්ධයන්ට වඩා පින්නතුනේ උපතින් අබෞද්ධය තමයි මේ ශාසනයෙන් ප්‍රතිඵල ගන්න. මොකද උපතින් බෞද්ධයට සමට මේක වටිනකමක් නැහැ. ඒ නිසා පින්නතුනේ මේ වටිනා මොහොත ඉක්මව ගන්න එපා. හැම මොහොතකම අපට මේ අවසන් වීමේ මේක අහිමි වීමේ අවධානමයි තියෙන්නේ. ඒ නිසා තමනුත් මේක ප්‍රතිඵල ගන්න ගමන් තමන්ගේ දරුවන් ඥාතීන්ට මේ ධර්ම ආස්වාදය ආභාසය ලබා දෙන්නට උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් පින්නතුනි අද මේ නැත්තම් බොහෝ වේලාවක් පැයකමාරකටත් වඩා අධික කාලයක් බොහොම උමනාවෙන් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. රැස් කරගත්තා මේ උතුම් පුණ්‍ය ඵලය අපනමින් මිය ගිය ඥාතියෝද මේ පින් අනුමෝදන්ව පින් බලාපොරොත්තුවකින් කිසියම් මියගේ පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් ඒ හැමදෙනාම අප විසින් රැස් කළාව මේ උතුම් පුණ්‍ය ඵලය අනුමෝදන්ව පරලෝ ජීවිත සුගතිගාමීව අවසන උතුම් මොණිමණින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපේ මිය ගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ හිදම් මේ ඥාතීනං හෝ සුඛිතා හුන්තු ඥාතයෝ හිදම් මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දිනමත් රට දැය සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් නිදින ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම්ම නිවන පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනමෝදනා කරමු. ආකාසට්ඨාච දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දෙවියන්ට ඥාතින සිං අනුවදන් කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ඵලයන් සංසෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. පිනතුන් සිදු කරන සීල දහම කටයුතු අධ්‍යාපනික වෘත්තිය ආදී සීල කටයුතු සඵල වේවා. දිගාසිරි සම්පත් සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.